බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතෝ උපට්ඨානම් පුත්ත දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමන්ති සදේවත් වාසනාවන්ත පින්තුනි අද දින අප නිවසට රැස්වෙච්ච මේ පින්තුන් හැම දිනෙකම ඊටම වටිනා පින්කමක් යුතුයකමක් සිදු කරන්නට බලාපොරොත්තු වන අවස්ථාව ඉතින් මේත වසර දෙකකට කලින් මිය ගිය අපේ දයාබර මෑණියන් වෙනුවෙන් කරන පුණ්‍යානුමෝදනා පින්කමයි මේ සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ ඉතින් අපේ නිවසේහි හෙට දින දානීය පූජා කරන්නට බලාපොරොත්තු වන අවස්ථාවෙහි ඊට කලින් අද මේ සන්ධ්‍යා යාමයේ සිදු කරන පින්කම විදියටයි බණ අහලා අපේ සිත ඇති කරගන්නා වූ පින් සිටිවිලි අපේ දයාබර අම්මාට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් අපේ නිවස අපි හැම දිනෙකම ඉපදිච්ච නිවස අප බොහෝ කලක් ජීවත් වෙච්ච නිවස අපේ අම්මා බොහෝ කලක් ජීවත් වෙච්ච නිවස ඒ වගේම අපේ අම්මා අවසන් ගමන් ගිය නිවස ඉතින් ඒ නිවසේ ඉඳගෙනම මේ වගේ පින්කමක් කරන් ලැබීම අපේ ජීවිතයේ ලොකු භාග්‍යයක් කොට අපි සලකන්නට ඕන ඉතින් මේ අවුරුද්දේ මට ශ්‍රී ලංකාවට පැමිණෙන්නට නොහැකි වුණත් එහි අඩුවක් සිදු නොවන විදියට අප මේ පින්කම මේ විදියට සංවිධානය කළා ඉතින් අපේ නිවසේ දානේ පූජා කරන අතරේදී අප දැනට වාසය කරන ඇමරිකාවේ කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලිස් විහාරස්ථානයේ අද දින දානයක් පූජා කරනවා මෙහාට තාම පළවෙනිදා සිකුරාදා උදේ අපි ඉන්නේ මෙහි වෙලාව උදේ 4:40යි ඉතින් අද උදෑසන ස්වාමින් වහන්සේලාට මෙහි අපි දානේ සෝදානම් කරමින් පවතින්නේ ඉතින් මෙහෙත් අපි ඒ වගේම දානමය පින්කම් සිදු කරනවා. ඉතින් ඒ සියලු පින්කම් අපේ දයාබර මෑණියම් නන්දාවති වීරතුංග මාතාවට අනුමෝදන් වේවා. ඊට කලින් මිය ගිය දයාබර පියතුමා ජේ පුංචි බණ්ඩා මහත්මයාට අනුමෝදන් වේවා. ඒ වගේම මේ පින්කමට සහභාගී වෙච්ච මේ පින්තුන් නමින් මිය ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඔබේ අමල තාත්තලේ මිය ගිහින් පුළුවන් ආචිල සීයලා නන්දල මාමලා කවුරු හරි කෙනෙක් මිය ගිහිනවා නම් ඒ හැම කෙනෙක් ගැනම මේ අවස්ථාවේදී හොඳට සිහි කරන්න ඒ අය වෙනුවෙන් ඔබේ දෑතින් ඔබේම නිවසේ කරන පින්කමක් සේ හිතලා මේ පින්කමට ඔබ ඕනෑකමින් ශ්‍රද්ධාවෙන්ම අවධානයෙන්ම දිගටම අඛණ්ඩව තමන්ගේ අවධානය තියාගන්නට ඉතින් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව එකකටකින් මේ ධර්ම දේශනාව තුළදී අපි දෙමව්පියන්ගේ වැදගත්කම අපි සාකච්ඡා කරනවා. ඒ වගේම අපේ ජීවිතේ පුහුණු කරන්න පුළුවන් කාරණා ධර්මානුකූලව අපේ ජීවිතේට මොන කාරණාද පුහුණු කරන්න පුළුවන් කියන එකත් අප මෙහිදී සාකච්ඡා කරනවා. ඉතින් ධර්මයේ සඳහන් වෙන ආකාරයට ඔබ අප හැමදෙනෙක්ම දන්නවා අපේ අම්මල තාත්තලගේ තියෙන වටිනාකම. ඉතින් ඒක හුඟක්ම දැනෙන්නේ මෙතන දෙමව්පියන් වෙච්ච අය ඇති. ඔබට ඔබේ දරුවන් හදනකොට ඔබ කොච්චර කැපවීමක් කරන්නේ නැද්ද? අන්න ඒ කැපවීම ඊටත් වඩා ප්‍රමාණයක් අපේ දෙමව්පියන් අප වෙනුවෙන් කරලා තියෙනවා. ඒ නිසා ඔබ අප හැමදෙනෙක් විපදිච්ච කාලයේ බොහොම දුෂ්කරතා මැද්දේ පහසුකම් අඩු සමයක තමයි අපි හැමදෙනෙක්ම ඉපදුනේ. විදුලි බලය නොතිබෙච්ච ඒ වගේම වතුර ලිඳෙන් ඇදගෙන ඇවිල්ලා රෙදි හොදපු කෑම බීම උයපු කාලෙක තමයි ඔබ අපේ හැමදෙනෙක්ම ජීවත් වුනේ. ඉතින් අද තරම් පහසුකම් තියෙන කාලෙක නෙවෙයි. හැබැයි ඒ වුණත් ඔබට හිතේ අද හුඟක් ඔබ අමාරුවෙන් ජීවත් වෙන කියලා නේද? නමුත් අතීතයේ ගත්තොතින් මීටත් වඩා දුෂ්කර කාල අපි පසු කළ තියෙනවා. ඉතින් එවැනි කාලවල තමයි අපි බොහෝ දෙනෙක් ජීවත් වුනේ, අපේ ජීවිත ආරම්භ කළේ. ඉතින් එවැනි කාලයක අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් ලොකු කැපවීමක් කළා තියෙනවා. ඉතින් අපි කල්පනා කරලා බලන්න වටිනවා අපේ අපේ දෙමව්පියන්ට සලකන්න ඕන ඇයි කියන කාරණේ. මේක එක අතකින් අපි කළගුණ සැලකීමක්, අනිත් අතින් අපේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙනවා නම් ඔබ අප හැම දෙනෙක්ම ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තුව සතුටනේ. අන්නේ සතුට ඉහලින්ම ලබා ගන්න කැමති නම් ඔබ හැම දෙයක්ම කරන්න සතුට බලාපොරොත්තු වෙන්නේ. ඉගෙන ගන්නේ, රැකී රක්ෂා කරන්නේ, මේ හැම දෙයක්ම ඔබ කරන්නේ ජීවිතයේ සතුට බලාපොරොත්තු වෙන්නේ. බොහෝ විට අපි සතුට බලාපොරොත්තු වෙන කරන්නේ අපි ඉගෙන ගන්නවා, අපේ දරුවන්ට උගන්වනවා, ගියක් දොරක් හදා ගන්නවා, මේ ටික තමයි අපි කරන්නේ. පොතේ පතේ සල්ලි ටිකක් ඉතුරු කර ගන්නවා. මෙන්න මේ ටික විතරක් කරලා ජීවිතයේ සතුට ලැබෙනවා කියලා තමයි අපි බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ. නමුත් ඒ දෙයින් පමණක් අපට ජීවිතයේ සැබෑ සතුට ලැබෙන්නේ නැහැ. ඒක එක පැත්තක් විතරයි. ජීවිතයේ තමන් ඇත්තටම සතුට ලබන මාර්ගයක තමන් ඉන්නවාද කියලා තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණයක් තමයි ඔබ ඔබේ දෙමව්පියන්ට කොහොමද සලකන්නේ කියන කාරණය. ඉතින් අප මේ සාකච්ඡා කළේ අප හැම දෙනාගම ජීවිතයේ ප්‍රධාන බලාපොරොත්තු සතුටනේ. සතුටෙන් ජීවත් වෙන තමයි ඔබ අප හැම දෙනෙක්ම බලාපොරොත්තු වන්නේ. අන්නේ සතුට කොයිතරම් දුරට අප ලබනවාද කියන එක තීරණය කරන ප්‍රධානතම සාධකයක් තමයි අපි අපේ අම්මා තාත්තට කොහොමද සලකන්නේ කියන එක. අන්නේ සැලකිල්ල මත තමයි ඇත්තටම අපේ සතුට තීරණය වෙන්නේ. අනිත් අතින් ඒ සැලකිල්ල දරුවන් විසින් කරනකොට දෙමව්පියනොත් පින්වන්ත වෙන්නට ඕන ඒ අප උපස්ථාන ලබන්න. අපි බොහෝ විට දරුවන්ට දොස් කියනවා, දරුවෝ අමල තාතල සලකන්නේ නැහැ කියලා නේද? නමුත් පින්වත්නි අප තවත් කල්පනා කළ යුතු කාරණයක් තියෙනවා. අපේ දරුවන් අපට බොහෝ විට සලකන්නේ අපි සලකපු විදිහටම නෙවෙයි. අපේ දරුවෝ අපට සලකන්නේ අපි අපේ අමල තාතට සලකපු විදිහට. ඒ දරුවන් පොඩි පොඩි කාලේ හොඳට බලාගෙන හිටියේ අම්මා තාත්තා ආචිත සියට සැලකුවේ කොහොමද කියලා. අන්න ඒ විදිහට තමයි ඔබට සැලකිලි ලැබෙන්නේ. ඒ නිසා ඔබ ඔබේ දරුවන්ගෙන් සැලකිල්ලක් බලාපොරොත්තු වෙනවා නම් ඒ දරුවන්ට තේන්නම තමන්ගේ අම්මට තාත්තට හොඳ සලකන්නට ඕන. ඔබ සලකන විදියෙන් තමයි ඔබේ දරුවන් ඉගෙන ගන්න කොහොමද ඔබට සලකන්නේ කියලා. ඒ නිසා මේ දෙපැත්තම හරියට ක්‍රියාත්මක වුණොත් තමයි දෙමව්පියන්ට දරුවන්ගෙන් සැලකිලි ලැබෙන්නෙත්, ඒ වගේම දරුවන්ට දෙමව්පියන්ගෙන් නිසි මඟ පෙන්වීම ආදර්ශය ලැබෙන්නේ. ඒ නිසා මේ කාරණා දෙක ගැනම අපි සැලකිලිමත් වෙන්නට ඕන. ඉතින් අවසාන වශයෙන් ගත්තොතින් මේ දෙකම සාර්ථක වෙන්නේ ධර්මඥානෙ තිබෙච්ච පමණට. ගුණධම් තිබුණු පමණට තමයි මේ අන්‍යෝන්‍ය සම්බන්ධයේ නිසි ලෙස සිද වෙන්නේ. බොහෝ විට අපේ අමල තාත්තල දරුවෝ කුඩා කාලේ පටන්ම දරුවන්ට උගන්වන්න තමයි බලන්නේ. දරුවෝ කොයි ලොකු ඉස්කෝලේකටද දාන්නේ, ශිෂ්‍යත්ව විභාගේ පාස් කරන්නේ කොහොමද, නැටුම් පන්ති යවන්නේ කොහොමද, ක්‍රිකට් වලට යවන්නේ කොහොමද, මේව තමයි උදේවස හිතන්නේ නේද? දරුවෝ ඉපදිච්ච දවස් ඉඳලාම හිතන්නේ, ඉපදෙන්න කලින් ඉඳන් හිතන්නේ කොයි ඉස්කෝලට දාන්නේ, කොහමද උගන්වන්නේ, මොන පන්ති වලටද යවන්නේ, මේව තමයි හිතන්නේ. එහෙම හිතුවට කමන්නේ, ඒවත් හොඳයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දරුවන්ට සිප්පන් සික්ඛාවෙන්ති කියලා කාරණයක් දේශනා කළා. හැබැයි ඊට කලින් කාරණා දෙකක් දේශනා කළා, පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවෙසෙන්ති කියලා. අධ්‍යාපනය ලබා දෙන කියලා තියෙන තුන්වෙනි කාරණේ විදිහට. පළවෙනි කාරණේ තමයි දරුවන් අකුසලින් මුදවන්නට ඕන, පාපයෙන් මුදවන්නට ඕන. විශේෂයෙන් දරුවන් පංචශීලයේ ආරක්ෂා කරවන්නට ඕන. කල්යාණේ නිවෙසෙන්ති, දරුවන් යහපතේ යොදවන්නට ඕන. දානමේ පින්කම්, සීලමේ පින්කම්, භාවනාවේ පින්කම්, මෙන්න මේ දේ සඳහා දරුවන්ව යොමු කරන්නට ඕන. එතකොට ඔබ හොඳට මතක තියාගෙන ඕන කාරණයක් තියෙනවා. දරුවන්ට ඔබ උගන්වපු පමණට, පොතපත උගන්වපු පමණට දරුවෝ ඔබට සලකන්නේ නැහැ. දරුවෝ ඔබට සලකන්නේ ධර්මයේ ඉගෙනගත්තු පමණට. මේක හොඳට මතක තියාගන්න. අමතක වෙනවා නම් කොහරි ලියලා හරි තියාගන්නද ගෙදර ගියාට පස්සේ. මගේ දරුවා මට සලකන්නේ ඉගෙනගත්තු පමණට නොව ධර්මය ඉගෙනගෙන පිළිපැද්ද පමණට ඒ කියන එක මතක තියාගන්න. ඒක පින්නොතන ඉතාම වැදගත් කාරණයක්. අන්න එතෙන්දී අපේ යුතුකමක් තියෙනවා. ඒ ධර්මය පොතපතින් දහම් පාසල් යවල පන්ති කියලා උගන්වන එක විතරක් නෙවෙයි, ගෙදරම ධර්මයේ උගන්වන ස්ථානයක් බවට පත් වෙනට ඕන. අම්මා තාත්තගේ ජීවිතවලින් ධර්මය පේන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබවින්ම දරුවන් ඔබට ආදරෙන් සැලකන්නේ. ඒ නිසා මෙන්න මෙතෙන්දී ප්‍රධානතම දෙයක් තමයි කලගුණ සැලකීම කියන කාරණය. ගුණධම් වල මූලික ලක්ෂණය තමයි කලගුණ සැලකීම කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කේवला හේසා භික්ඛවේ සම්පුර්ස භූමේ යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. ලෝකේ යම්තා ගුණධම් කියලා දේවල් තියෙනවා නම් ඒ හැම දෙයකම පදනම කලගුණ සැලකීම කියන කාරණය. බලන්න ඔබ ජීවිතේ කරන හොඳ දේවල් මොනවද කියලා. දැන් මේ පුතාල කියන්න බලන්න, ඔයාලා ජීවිතේ කරන හොඳ දේවල් මොනවද කියලා. ඔබ අපි කියමු ගෙදර අතුපතු ගානවා කියලා. ඔබේ ඇඳුම් ටික හොදනවා කියලා කියමු. නැත්නම් අඩුවන්සෙන් මොන හොදනවා කියලා කියමු. ගෙදර පිඟන් ටික හොදනවා කියලා කියමු. මේ හැම දෙයකම පදනම මොකද්ද? මේ හැම දෙයක්ම කරන්නේ කලගුණ සලකන්නක. ඔබ රැකියාවක් කරනවා නම් ඒ කරන රැකියාව අවංකව තමන් ගන්න පඩියට සරිලන විදියට දවසේ නිසි පැය ගන්න වැඩ කරනවා නම් ඒකත් කලගුණ සලකීම. එතකොට බලන්න අපේ ජීවිතයේ කරන හොඳ වැඩ හැම දෙයක්ම, අපේ වාහනය හොදනවා නම් ඒකත් කලගුණ සලකීම. අපේ ඇඟවට හොද ගන්නවා නම් ඒකත් කලගුණ සලකීම. අපේ කොණ්ඩේ පීර ගන්නවා නම් ඒකත් ඇත්තෙම අපේ ශරීරයට කලගුණ සැලකීම. මෙන්න මෙහෙම ගිහිල්ලා කලගුණ සැලකීමේ ඉහළම ලක්ෂණය තමයි අපි අපේ අම්මට තාත්තට සලකන විදිය. ඔබ කැමතිනේ ඔබ හොඳ කෙනෙක් කියලා කියන්න. ඔබ ගුණවත් කෙනෙක්, හොඳ කෙනෙක් කියලා කීර්තියක් ලබන්න ඔබ කැමති හැම දෙනෙක්ම. අපි කැමති. අන්නේ කීර්තිය ලබන්න නම් ප්‍රධානතම දෙයක් තමයි අනිත් අය ධර්මය දන්න අය ඔබ ගැන බලනවා, ඔබ කොච්චර කලගුණ සලකන කෙනෙක්ද කියලා. වැඩි දෙයක් තව ඔබ කෑම කෑවාම ඔබ පිඟාන හොදනවද කියලා හොඳට බලනවා. ඔබ කාපු කෑම පිඟාන හොදන්නේ නැත්නම්, කෝපි හොදන්නේ නැත්නම්, ඇඳුම් ටික කරවල තැන් තැන්වල වීසි කරලා දානවා නම් අනිත් අය දන්නවා ඔබ කලගුණ සලකන කෙනෙක් නෙවෙයි කියලා. ඒ නිසා ආවම වශයෙන් ඔබේ ඇඳුම් ටික, ඔබේ නිවස පිරිසිදු කරගන්නට ඕන. ඔබේ සපත්තු දෙක ලස්සනට පිරිසිදුව හැමදාම තියන්නට ඕන. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ආපු දවසේ හවස එක සුද්ධ කරලා ලස්සනට තියන්න ඕන. ඊළඟ දවසේ ගන්න ඇඳුම් ටිකත් කලින් පිරිසිදු කරලා ලස්සනට පිළිවෙට තියන්නට ඕන. මේ හැම දෙයකින්ම කියන්නේ අපේ ගුණධම් දිනු වෙනවා කියන කාරණේ. අන්නේ ගුණධම් දිනු වෙච්ච පමණට තමයි අපේ අනිත් වැඩ සාර්ථක වෙන්නේ. අපට හොඳට ඉගෙන කියාගෙන සමාජ ඉදිරියට ගිහිලා ලෝකේ බොහෝ දුර ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ ගුණාංග ටික ඔබේ ළඟ තියෙනට ඕන. ඔබ ඉගෙන ගන්න හුඟක් දක්ෂුණා කියලා විතරක් ඔබට අනාගතේ හුඟක් මිලමුදලු පියන්න බෑ. අද ලෝකේ හුවා කියලා රැකියා කරන්නේ ලොකු උපාධිගත් වයට වඩා ගුණධම් තියෙන අය. සමහර අය විශ්වවිද්‍යාලෙ ගිහිලා නැහැ. නමුත් එයා වෙනත් අංශවලින් තමන්ගේ කුසලතා දියුණු කරගෙන ඉහළට දියුණු වෙච්ච විශ්වවිද්‍යාලෙ ගිහුවා. එයාගේ සේවක වෙලා තියෙනවා. ඒ නිසා ඔබ අනාගතයේ උපාධියක් අරගත්තද කියන එක නෙවෙයි ඔබේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඔබේ සාර්ථකත්වය කියන්නේ ඔබ අනාගතයේ කොච්චර සතුටෙන් ඉන්නවාද කියන කාරණේ. ඔබට ධනෙ උපයන්නත් සතුට ලබන්නත් ප්‍රධානතම දේ තමයි ගුණධම් වලින් දිනෙන් දින දිනු වෙන උත්සාහ කරන්න. අන්නේ ගුණධම් වල පළවෙනිම පියවර තමයි කළගුණ සැලකීම, කෘතවේදීත්වය කියන එක. අන්නේ එකත් අපි අම්මා තාත්තා ළඟදී කොහොමද ඒක කරන්නේ කියන කාරණා. විශේෂයෙන් මේ දරුවන්ට හිතෙන්න පුළුවන් අපි තාම ඉගෙන ගන්න කාලේ අපිට ඉතින් කළගුණ සැලකන්න බෑ. අපි ඉගෙනගෙන රැකියාවක් කරපු කාලෙක තමයි අපි කළගුණ සැලකන්න වෙන්නේ කියලා නේද? එහෙම නේද මේ පුතාලට හිතෙන්නේ? නමුත් එහෙමම හිතන්න අවශ්‍ය නැහැ. අපි පොඩි කාලෙත් අපේ අම්මට තාත්තට කළගුණ සැලකන්න පුළුවන් අපි. අපි ගෙදර හොඳට පිරිසිදුව තියාගන්නවා නම්, අම්මා තාත්තගේ හිත නොරිදෙන විදියට ඉන්නවා නම්, එයා සතුටු වෙන විදියට හොඳට ඉගෙන කියා ගන්නවා නම්, එයාගේ වැඩවලට උදව් පදව් කරනවා නම්, ඔබට පුළුවන් වත්තේ ගහක් කොළක් හිටවන්න, ගස් කොළන් වල තියෙන දේවල් අවශ්‍ය වෙලාවට ඒව කඩලා ඒ වගේ කොළ ටික ගිනි ටික ගෙනල්ලා අම්මට දෙන්න, ගෙදර අවශ්‍ය දේවල් කඩේ ගිහිල්ලා ගේන තියනවා නම් ගිහිල්ලා ගෙනල්ලා දීලා ඉතුරු සල්ලි ටික දෙන එක. දැන් මේව තමයි අපේ ගුණාංග කියලා කියන්නේ. අපි ඇතමිට ලොකු මහා ගුණාංග කියලා ඒවා බලාපොරොත්තු වෙනවා නේද ධර්මයේ ඉගෙනගෙන. නමුත් ඊට වඩා කලින් ඔබට අම්මා තාත්තා මුදලක් දුන්නොත් කඩේ ගිහිල්ලා මේ බඩුව ගේන්න කියලා, ඒ බඩුව හොඳට බලලා සාමාන්‍ය මිලට තියෙන බඩුව කඩේට ගන්නවා. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි ඉතුරු සල්ලි ගෙදර ගෙනල්ලා දෙන්න ඕන. මේක අපි බොහෝ දෙනෙක් කරන්නේ. ඉතුරු සල්ලි අම්මට දෙන එක නෙමෙයි කරන්නේ, සාක්කුවේ දාගන්න ඕනේ. එහෙම කරන්න එපා කවදා. ගහක ගෙඩියක් කැඩුවත් ඔබට ගස් යන පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. පොල් ගස් යන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අම්මගෙන් තාත්තගෙන් අහලා තමයි ඒක කරන්න ඕන, මම මේ ගෙඩිය කඩන්නද කියලා. අන්න ඒකත් කළගුණ සැලකීම. එතකොට ඔබට බඩුවක් ගේන්න මුදලක් දීලා ඉතුරු සල්ලි ටික නොගෙන ආවොත් ඊළඟ දවසේ කෙනෙක් ඔබට බඩුවක් ගේන කියලා සල්ලි දෙන්නේ නැහැ. දන්නව ඉතුරු සල්ලි ටික ගෙනත් දෙන්නේ නැහැ කියලා. ඒ නිසා කවදාවත් අහනකන් ඉන්න එපා. ඉතුරු සල්ලි ටික මෙන්න මේ බඩුවට මෙච්චරයි ගියේ, මෙන්න ඉතුරු සල්ලි ටික කියලා ඉස්සරහ ගෙනත් තියනවා. ඔබ දැකලෙත් සමහර වීඩියෝ වලින් එහෙම සමහර පොඩි ළමයි කඩවලට බඩු ගන්න ගියහම ඇතැමිට කඩේ මුදලාලි එතන නැහැ. එයා කරන්නේ කැමරාවට සල්ලි පෙන්නලා අර සල්ලි එතන තියලෙනවා බඩුව ගේනකල්. බලන්න කොච්චර ආදර්ශයද කියලා. ඒ වගේම තමයි කඩේට ගිහිල්ලා බඩුවක් ගේනකොට ගෙනල්ලා ඉතුරු සල්ලි ටික අනිවාර්යයෙන්ම අහන්න කලින් දෙන්නට ඕන. ඇහුවට පස්සේ දීලා වැඩක් නැහැ. එනිසා මෙන්න මෙතනින් ආරම්භ කරන මේ ගුණධම් ටික ඔබ ඉගෙන ගන්නවා නම් ඒව හුඟක් දිනු වෙලා ඔබ හුඟක් ඉදිරියට යනවා. අන්නේ ගුණධම් අතරින් අප මේ සඳහන් කළේ මේ දෙමෝපියන් දරුවන් අතර තියෙන යුතුකම් පිළිබඳව. ධර්මයේ සඳහන් වෙනවා මාතා පිතෝ උපට්ඨහනං ඒතම් මංගල මුත්තමං කියලා. අම්මට තාත්තට සලකන එක මංගල කාරණයක් කියලා. මෙලව සතුට දිනු වෙන, පරලොව සතුට වෙන, දිනු වෙන කාරණයක් කියලා. ඒ විතරක් නෙමෙයි භාගතුන් වහන්සේ දේශනා කරනවා සුඛා මත්තේ යතා ලෝකේ අතෝ පෙත්තේ යතා සුඛා කියලා. අම්මට තාත්තට සැලකීම සැප ලබන ක්‍රමයක් කියන කාරණය. එනිසා සැප සතුට බලාපොරොත්තු වෙනවා නම් ඒ අතර ප්‍රධාන දෙයක් තමයි අපේ අම්මට තාත්තට සලකන ආකාරය. ඇයි ඒ? අපේ මේ ජීවිතේ අපි හැම දෙයක්ම ලබා ගත්තේ අපේ අම්මා තාත්තගෙන්. අපේ මේ ඇඟේ තියෙන කොටස් ටික ඔක්කොම මේ සම මස්නහර ඔක්කොම අම්මගේ තාත්තගෙන් ලැබිච්චා. අපි අඳින ඇඳුම් පැළඳුම් පාවහන් මේ හැමදේම අම්මා තාත්තා මහන්සියෙන් හම්බ කළ දීපු අපට. අපි මෙතෙක් කල කෑම බීම කාපු ඔක්කොම ඒ අම්මා තාත්තා මහන්සියෙන් හරියම කරපුවා. ඒ නිසා අපි ඒ ඇයට කළගුණ සැලකීම කියලා කියන්නේ ඒ ඇයට බඩමුට්ටු දීම විතරක් නෙවෙයි, ඒ ඇගේ හිත සතුට වෙන විදිහට වාසය කිරීම. ඒ වගේම අපට පුළුවන් කාලෙක අපි ලොකු වෙලා ඒ අපි හොඳට රැකබලා ගන්නට ඕන. අපේ ළඟම අපි තියා ගන්නට ඕන. එනිසා ඉගෙන ගන්නවත් එක්කම මේ ගුණධම් වලින් අපි ඉදිරියට යන්නට ඕන. ඒ ගුණධම් වලින් දන් දීමෙන්, සිල්වන්ත වීමෙන්, මෛත්‍රී භාවනා කිරීම ආදී වශයෙන් මේ ගුණධම් වලින් අපි දිනු වෙනට ඕන. ඒ දිනු වෙන පමණට අපේ සතුටක් දිනු වෙනවා, අපේ අනිත් අංශවල දිනුවක් ඇති වෙනවා, අපේ කරන රැකී රක්ෂා දිනු වෙනවා, අපට හොඳ යාළු මිත්‍රාදී මුණ ගැහෙනවා, ලෝකේ බොහෝ රටවලට යන්න ලැබෙනවා. මේ බොහෝ දේවල් ලැබෙන්නේ තමන්ගේ ගුණ දහමත් එක්ක. ගුණධම් නොතිබ්බොත් අර ඔක්කොම පිරීලා යනවා. තමන්ගේ පින තියෙනකන් ටික කලක් හොඳට දිනු වෙල ඉන්නවා. නමුත් පස්සේ අර ටික පිරීලා යනවා. එනිසා දිගටම දිනු වෙන කැමති නම් මෙන්න මේ ගුණධම් ටිකත් එක්ක අපි යන්නට ඕන. අධ්‍යාපනයේ ලැබුවට විතරක් ඒක වෙන්නේ නැහැ. දරුවන්ට අධ්‍යාපනයේ ලබා දුන්නට විතරක් ඒක වෙන්නේ නැහැ. එක්තරා පද්‍ය පන්තියක ලියලා තියෙන හොඳ වාක්‍යයක්. අම්ම කෙනෙක් කියන කතාවක්. මම දරුවන්ට හැමදාම කිව්වේ පන්තිය පළවෙනි වෙන්න කියලා. පන්තිය පළවෙනි වෙච්ච මගේ පුතා ආද රටේවත් නැහැ. ආද පිටරටක ඉන්නේ. ඊළඟට කියනවා දෙවණිය වෙච්ච පුතා දැන් කොළඹ ඉන්නේ. දෙවණිය වෙච්ච පුතාට හරි වැඩ වැඩි gederena වෙලාවක් නෑ මාව බලන්න. මම දැනට ඉන්නේ පන්ති අන්තිම වෙච්ච පුතාගේ gederai කියලා. පන්තියේ පළවෙනි වෙච්ච කෙනා රටේවත් නෑ. දෙවණිය වෙච්ච කෙනා හරිම කාර්යබහුලයි කොළඹ යා ඉන්නේ. දැන් මං ජීවත් වෙන්නේ මට උදව් කරන්න වැඩිපුරම පන්ති අන්තිම වෙච්ච පුතාගේ gederai කියලා. බලන්න මේකෙන් ලොකු කතාවක් මේ කියනවා. එතකොට අධ්‍යාපනය ලැබුවට විතරක් අම්මට තාත්තට සැනසීම ලැබෙන්නේ නැහැ කියන එක මේකෙන් හොඳටම පේනවා. එනිසා පින්නතුනේ දරුවන් ගුණධම්මොත් එක්ක යොමු කරන්න ඕන. ඒක තමයි අපේ නියම සැනසීම වෙන්නේ. ඊළඟ කාරණය තමයි අපි අපේ අම්මට තාත්තට සැලකීමත් එක්කම අපේ පින දිනු වෙනවා. ඊළඟට අපි මේ වගේ ධර්ම දේශනා වලින් අපේ තීරු ගත යුතු කාරණයක් තියෙනවා. ඇයි අපට බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ කියලා. එක කාරණයක් තමයි අපේ ජීවිතේ වටිනාකම තීරු කළ දෙන්න. අපි කොයිතරම් වටිනා ජීවිත ලබා ගත වයිද කියන එක. ඒක බොහෝ විට ඔබට තේරෙන්නේ නැහැ. ඔබට හැමදාම හිතෙන්නේ මට මේ දේවල් අඩුයි මට මේ දේවල් කරගන්න බැරි වුණා බඩු මිල වැඩි ගෙදර හරියට කන්න බොන්න උයන්න නැහැ ඔහොමනේ හිතෙන ඔබට නේද? නමුත් පින්නතුනේ බලන්න අද ලෝකේ තත්ත්වය ගත්තත් අද ලෝකේ හැම රටකටම අමාරු තත්ත්වයක් තියෙනවා. බොහෝ රටවල යුද්ධ ඇතැම් විට ධනිය තියෙන අය බෝම්බ වලට බයයි බොහෝම දුකෙන් ජීවත් වෙන කාලයක අපි මේ ඉන්නේ. සමහර රටවල ස්වාභාවික උපද්දරව ඒ මනුස්ස ලෝකේ තත්ත්වෙ පින්නතුනි බලන සතර පාය ගත්තොත් අප්‍රමාණව දුක් විඳින සත්‍යය මේ ලෝකේ ඉන්නවා. ඉතින් මෙන්න මේ දේ ගැන අපි හිතන්නට ඕන. අන්නේ දේ ගැන හිතන වගේම තමන් එදිනදා ජීවිතයේ මහන්සි වෙලා වැඩ කරන්න ඕන. ජීවිතය සාර්ථක වෙන්න නම් හැමදේම කර්මයෙන් වෙනවා කියලාම නැහැ. ඔබ මහන්සියෙන් ඔබ බලන්න ඔබේ ගෙදර ප්‍රයෝජන ගන්න කොච්චර දේවල් ටිකක් Taman ගෙදර වගා කරනවද කියලා බලන්න. එහෙම බැරි නම් ඔබේ ගෙදරට මදි වුණත් ඔබ දන්න කියන වත්තක හරි ඒගොල්ලන්ගෙන් අවසර අරගෙන නැත්නම් ඒ ඇත්ත එක හවුලේ හරි ඔබ ඉස්කෝලේ ගිහිල්ලා ආවට පස්සේ හරි වැඩට ගිහිල්ලා ආවට පස්සේ හරි ඔබට අමතර දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔබ බලන්න හැම වෙලාවෙම. දැන් මේ වගේ රටවල අවුරුදු 16න් පස්සේ හැම ළමයෙකුටම රියදුරු බලපත්‍ර ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි හැම ළමයෙක්ම අවුරුදු 18 වෙනකොට යාළ රැකියාවක් කරනවා. පාසල් යන ගමන්, විශ්වවිද්‍යාලය යන ගමන් අමතර රැකියාවක් කරන ඒ කට්ටිය. රෙස්ටුරන්ට් එකේ වැඩ කරනවා. නැත්නම් ලංකාවේ විදියට නම් පෙට්‍රල් සෙඩ් එක ඒගොල්ලෝ වැඩ කරනවා. මෙහි ජනාධිපති වෙච්ච කෙනෙක් ගත්තත් ඒ හැම දෙනෙක්ම පෙට්‍රල් සෙඩ් එක වැඩ කරපු කෙනෙක්. රෙස්ටුරන්ට් එක වැඩ කරපු කෙනෙක්. එහෙම නැති කවුරුවත් මේ රටේ නැහැ. ඒ නිසා ඔබත් බලන්න කුඩා කාලේ පටන් ඔබට කුමන හෝ රැකියාවක් කරන්න පුළුවන්ද කියලා. දැන් අපේ ගම්වල නම් කුඹුරු කොටන කාලේ කුඹුරුවක වැඩ කරන්න පුළුවන්. වතුවල උදළු ගන්න පුළුවන්. පලා වගේ දෙයක් වගා කරලා අපට අමතර ආදායමක් ලබන්න පුළුවන්. ඒ මොනව බැරුණත් අඩු ගානේ කඩේක හරි වැඩ කරන්න පුළුවන් අපි කරන දේට අමතරව. ඉතින් නිතරම බලන්න දැන් මේ රටවල අය ඔබ හිතනවා ඇතැම් විට හුඟා සල්ලි තියන අය කියලා. නමුත් හැම දිනාට මෙහෙම නැහැ. සමහර රැකියා දෙක තුන කරන අය ඉන්නවා. එක රැකියාවක් කළා උදේ 4 ඉඳන් හවස 2 විතර ගා එක රැකියාවක් කළා. 4 ඉඳන් තව 6 වෙනකන් තව රැකියාවක් කළා. ඇතැම් විට තව රැ පැය දෙකක් තවත් තැනක වැඩ කරනවා. එහෙම වැඩ කළා තමයි කීයක් හරි උපයන්නේ. ඔබ ඇතැම් විට දවසේ වැඩ පටන් ගන්න රෑ 8ට විතර නේද? උදේ 8ට විතර. ඒ වන් විට මේ රටවල ඇතැම් විට අය කෙනෙක් රැකියාවක් කළ ඉවරලා මුල් රැකියාව. එතකොට අන්න ඒ වගේ ඔබත් බලන්න ඔබට දැනට ගන්නවට වඩා අමතර දෙයක් කරන්න පුළුවන් ද කියන එක නිතර හිතලා බලන්න. මොකද අපිට මේ රැක ආරක්ෂා කරන්න පුළුවන් කාලේ හැමදාම මෙහෙම නැහැ. ඉක්මනටම මේ නිරෝගීකම නැති වෙනවා. ඉක්මනටම ශරීරය දුර්වල වෙනවා. අන්න ඒ නිසා හොඳට නිරෝගී වෙන කාලේ හැකිතාක් ඉක්මනින් ධාර්මිකව අපි ධනෙ උපයන්නට ඕන. ඒකෙන් අපේ ශරීරය හුඟක් සක්‍රීය වෙනවා. අපට හුඟක් වීරිය ඇති වෙනවා. අපට දෙයක් සමාජයට කරන්න පුළුවන් කියන හැඟීමක් ඇති වෙනවා. ඊළඟ කාරණය තමයි අපේ මේ ජීවිත ගත කරන අතරේදී අපේ මරණයෙන් පස්සේ ජීවිතය ගැන අපි කල්පනා කරලා බලන්න ඕන. එතකොට බොහෝ විට ජීවත් වෙන කාලේ අපිට මේක හිතෙන්නේ නැහැ. නමුත් අපි මේ කාරණේ ධර්මානුකූලව ගත්තොත් අනිවාර්යයෙන්ම අපි හිතන ඕන කාරණයක්. මේකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ ලබා ගන්න අවස්ථාවේදී උන්වහන්සේට විශේෂ ඥානයක් ලැබුණා. මේ ඥානය මොකද්ද? චුතූපපාත ඥානය කියලා. සත්වයන් ඒකාත්ම භාවයකින් චුත වෙලා නැවත ආත්ම භාවයක ඉපදෙන ආකාරය උන්වහන්සේ හොඳට දැක්කා. දැකලා උන්වහන්සේට බලවත් සංවේගයක් හටගත්තා. මොකද සංවේගය? මේ ජීවිතයෙන් මරණයට පත්වන බොහෝ දෙනෙක් ඉපදෙන්නේ කොහේද? බොහෝ දෙනෙක් ඉපදෙන්නේ දුගතිගාමී තැන්වල. මෙන්න මේක උන්වහන්සේ දැක්කා. දැකලා උන්වහන්සේට මේ ලෝකයේ සත්‍යයන් ගැන ලොකු සංවේගයක් හටගත්තා. එතකොට මරණයෙන් පස්සේ අපාගත වෙන්නට හේතු වන ප්‍රධාන කාරණේ මොකද්ද? ඔබ දන්නවද ඒක? මරණයෙන් පස්සේ ඉපදෙන අය වැඩිපුර කොහෙද ඉපදෙන්නේ? වැඩි පිරිසක් ඉපදෙන්නේ පිනතුනේ ප්‍රේත ලෝකේ. ඇයි ප්‍රේත ලෝකේ ඉපදෙන්නේ? ප්‍රාණඝාතය කළද? සොරකම් කළද? මත්පැන් පානය කළද? ඒව කරලා දුගතිගාමි වෙන අය ඉන්නවා. නමුත් වැඩිපුර ප්‍රමාණයක් දුගතිගාමි වෙන්නේ දැඩි ලෝභය නිසා. මොහොකට ලෝභ කළද කියලා දන්නවද? අල්ලපු ගෙදර වත්තට ලෝභ කළද? අල්ලපු ගෙදර අයගේ ධනෙට ලෝභ කළද? නැහැ. එහෙනම් මොහොකට ලෝභ කළද? තමන්ගෙම ඉඩමට, තමන්ගෙම ගෙදරට, තමන්ගෙම දරුවන්ට ලෝභ කරලා අන්න ඒ ගේදොර ඉඩකඩම් වලම නැවත ඉපදෙන. මරණයෙන් පස්සේ යන්නේ නැහැ. දැන් ඔබ ඇතැමිට ගෙදර කෙනෙක් මිය ගියාම අනේ දාලයන් එපෝ කියලා කියනවනේ නේද? ඔව් දාලයන් එපා කිව්වොත් ගෙදරම තමයි ආයෙන්නේ. ඔබ කැමතිද ආයෙන්න මරණයෙන් පස්සේ ගෙදරටම වෙලා? කාමරයකට වෙලා, ඉඩමට වෙලා, ගහකට වෙලේ ඉන්න දකින්න කැමතිද මැරිච්ච කෙනා? පින්නුතුනේ කවදාවත් එහෙම කියන්න එපා. එයාට සුගතියට යන්න දෙන අවසර දෙන්න. අනිත් දේ තමයි බොහෝ දෙනෙක් මරණයෙන් පස්සේ දුගති ගාමි වෙන්නේ තමන්ගෙම මේ දේපල වලට, ඉඩකඩම් වලට දරුවන්ට තියෙන ආසාවයි. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න. මේක තේරුම්ගෙන මේ தත්ත්වයට පත් වෙන කලින්ම හිත හොඳට හදාගන්න. කොහොමද හිත හදාගන්නේ? හිත හදාගන්න කියලා ගෙදරේ ඔක්කොම දන් දෙන්න අවශ්‍ය නැහැ. පළවෙනි දේ තමයි ඔබ කල්පනා කරලා බලන්න, ඔබ මිය ගිහිපු දවසට ඔබේ දරුවන්ට මේ ධනය ඔබ අත්හැරලා යන්න මනසෙන් සූදානම් වෙලා ඉන්නේ කියලා. ඔබත් මාත් හැමදාම ජීවත් වෙන්නේ, අපි මිය යනවා. අන්නේ මරණයට පත් වෙන දවසේදී බලන්න ඔබට පුළුවන් ද, ඔබට දැනට අයිති වෙන දේවල් ටිකක් තියෙනවා නම් ඒවා අවම වශයෙන් තමන් ඉතාම ආදරය කරන තමන්ගේ ළඟම ඥාතීන්ට අත්හැරල යන්න පුළුවන් මනසක් හදාගෙනද තියෙන කියලා. එහෙම නැත්නම් පින්නොතේ ලොකු අනතුරක්. එහෙම නැත්නම් ලොකු ප්‍රශ්නයක් එතන තියෙනවා. මොකද ප්‍රශ්නේ? ඒ තමයි මරණයෙන් පස්සෙත් ගෙදර වත්තේම තමයි ඉන්නේ. ගෙදරම මුල්ලක තමයි එහෙනම් ඉන්නේ. ඒ නිසා මෙන්න මේ අනතුරින් බේරෙන්න කැමති නම් කලින්ම දිනපතාම මේක හිතන්න. ඇස් දෙක පියාගෙන විනාඩියක් හිතන්න. මම මිය යන මොහොතේ මගේ දේපළ ටික ඔක්කොම මගේ දරුවන්ට, ඥාතිට මං අත්අරින සූදානම්. ඒ ටික හැම දිනාටම පූජා වේවා කියලා මුළු හදවතින්ම ඒගොල්ලන්ට ආශිර්වාදෙන් ඒක අත්හරින්න. සමහරයි ඉන්න කාලේ දේපළ දෙන්න කැමති නැහැ. ඉන්න කාලේ දෙන්න කැමති නැහැ. ඊට පස්සේ ප්‍රාණ භුක්තිය තියාගෙන තමයි දෙන්නේ. දරුවෝ ගැන සැකයි. එහෙම හරි කමන්නේ නැහැ දෙන්න. හැබැයි ඊට පස්සෙත් ඔබ හිතනවා නම් මන් නැතුණාට පස්සේ මේට විකුණ ගනියදවත් දන්නේ නැහැ කියලා හිතුවොත් ඒත් ඔබ ඒ දේපළට ආසාවෙන් ඉන්නේ. ඔබ ඉන්න කාලේ ටික තිබ්බට කමන්නේ නැහැ. ඔබ නැතුණාට පස්සේ ඒගොල්ලන් මොනව කරගත්තත් කමන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ යුතුකම. ඔබ ඊට පස්සෙත් ඒ ගැන හිතනවා කියලා කියන්නේ අනතුර තියෙන්නේ ඔබට දරුවන්ට නෙමෙයි. ඇයි ඔබ මරණයෙන් පස්සෙත් ඒ ගැන බලාපොරොත්තුෙන් ඉන්නේ? ඒ නිසා අන්නේ බලාපොරොත්තුව ඔබ කලින්ම දැනගෙන ඒ බලාපොරොත්තුව නැති වෙන විදිහට තමන් ධර්මයට පැමිණෙන්න. දරුවන් යුතුකම තමයි මෙතනින දරුවෝ ඉන්නවා. දරුවන් යුතුකම තියෙන්නේ දායජ්ජම් පටිපජ්ජාම කියලා කියනවා. අම්මා තාත්තගෙන් දේපලක් ලැබුණා නම් අන්න ඒ දේපල විනාශ කර නොගෙන ජීවත් වෙන එක දරුවන් යුතුකම. අම්මා තාත්තගෙන් ලැබිච්ච දේවල් අපි පුළුවන් තරම් ආරක්ෂා කරගන්න බලන්න ඕන. අමාරුම වෙලාවක් වුණොත් මිසක් අපි සාමාන්‍ය දෙයකදී නාස්ති කරන්නේ නැහැ. එතකොට මෙන්න මේ ගුණධම් ටික අපි අපේ ජීවිතය තුළ ඉගෙන ගන්නට ඕන. එතකොට මේ කලගුණ සැලකීමෙන් පටන් ගන්න මෙන්න මේ ගුණාංග අපි ටිකෙන් ටික අත්හැරීම පුරුදු කරලා දානය පුරුදු කරන්න ඕන. දානයක් දෙනවා කිව්ව ගමන් අපිට හිතෙන්නේ බොහෝ විට ලොකු දානයක් හාමුදුරුන් වහන්සේ දරට වඩම්මල දෙන දානයක් තමයි මතක් වෙන්නේ නේද? නමුත් ඊට කලින් මුල්ම දානය තමයි තමන්ගේ නිවසේ නාමයට තාත්තට බොහොම ආදරෙන් ගෞරවයෙන් කෑම ටික දෙන්න. වයසක අම්මලට තාත්තලට හොඳට සලකන්න. අම්මා තාත්ත ජීවත් වෙන කාලය තමයි තමන්ගේ ජීවිතේ ලස්සනම කාලය. ඒ විතරක් නෙවෙයි අම්මා තාත්ත ගැන අපට හිතෙන්නේ ඒ අය ජීවත් වුණාට වඩා ඒ අය මිය ගියාට පස්සේ තමයි ඒ ගැන අපට හුඟක්ම හිතෙන්නේ. කල්පනා වෙන්න. අන්නේ කල්පනා වෙන කාලේ අපට හිතෙනවා තමන් කොහොමද අම්මට තාත්තට සැලකුවේ කියලා. අන්නේ තෙන්දි අඩුපාඩුකම් වෙලා තියෙනවා නම් තමන්ට ඒ ගැන ටිකක් දුකයි. අනේ මට මීට වඩා කරන්න තිබුණා නේද කියලා එහෙම පස්සේ කාලේ දුකක් ඇති වෙනවා. අන්නේ එහෙම දුකක් ඇති නොවන විදියට ඉන්න කාලේ අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් උපරිමයෙන් සලකන්න. සලකන ගියාට පස්සේ හිතන්නේ පහ අයිය සලකයි නංගි සලකයි මල්ලිට තමයි දේපල ටික දුන්නේ මට දුන්නේ ඒ කතාව හිතන්න එපා. තමන් මෙලවට බිහි කරපු එකම ඇති දේපල දෙන්න ඕනේ උගන්නන්න ඕනේ. තමන්ගේ ඇස් දෙක පාදලා මේ ලෝකෙට අම්මා තාත්තා ඔබව බිහි කිරීමම ඇති. අන්න ඒ ගුණයටම අපි සලකන්නට ඕන. ඒ සලකන්නට ඕන එකක් අපේ ජීවිතයේ සතුට ලබන්නට. අනිත් දේ තමයි අපේ දරුවන්ට ආශිර්වාදයක් වෙන්නට. දරුවන්ට ආදර්ශයක් වෙන්න. මොකද දරුවෝ හොඳට ඔබ දිහා බලාගෙන ඉන්නේ කොහොමද ආචිත සීට සලකන්නේ කියලා. ඒ නිසා මෙතනින් වරද්දගත්තොත් පස්සේ කාලේ අපට හදන්න බෑ. අනිත් දේ තමයි දෙමෝපියන්ගෙන් දරුවන්ට ධර්මය ලැබෙන්නටත් ඕන. සමහර අවස්ථාවලදී දෙමෝපියන්ට වඩා ගුණවත් දරුවන් ඉන්නවා. දරුවන්ගේ හොඳ චර්යා දිහා බලලා අමල තාත්තලත් හොඳ වෙනවා. දැන් මේ දුවල පුතාලා ඉන්නවනේ. දැන් ඔයාලට කියන්න බෑ අම්මා තාත්තගෙන ළඟ අඩුපාඩු තියෙනවා කියලා. එහෙම කියන්න බෑ ඔයාලට. යැලඟලඟ අඩුපාඩු තියෙනවා නම් ඔබ ඊට වඩා හොඳ වෙන්න ඕන. අම්මට තාත්තට කේන්ති යනවා නම් ඔයා කේන්ති නොගෙන ඉන්න ඕන. ඔයා ආදර්ශයම පෙන්වන්න ඕන. තාත්තට කේන්ති ගියත් අම්මට කේන්ති ගියත් මට කේන්ති යන්නේ. එතකොට මොකද වෙන්නේ? අම්මා තාත්තා මේ පුතාල දිහා දොල දිහා බලාගෙන ඉන්නවා. ආ මට කේන්ති ගියාට මගේ පුතාට කේන්ති යන්නේ නෑනේ. මම ඊර්ෂ්‍යා කරාට මගේ දුව ඊර්ෂ්‍යා කරන්නේ නෑනේ. මම ගුවක් ලෝභ වුණාට මගේ දුව කොච්චර හොඳයිද දන් දෙනවනේ. එහෙනම් මාත් හොඳ වෙන්න ඕන කියලා අර දරුව දිහා බලලා අමල තාත්තලා හොඳ වෙනවා. අන්න ඒක තමයි දෙමෝපියන්ට කරන ලොකුම උපකාරය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ අම්මා තාත්තා දෙන්න අපේ උරහිස් දෙක මත තියාගෙන අවුරුදු 100ක් අපේ උරහිස් දෙකෙන් බිම නොතබා අවුරුදු 100ක් එක දිගට සැලකුවත් ඒ අය අපට සලකපු ඒ සැලකිල්ලට ප්‍රත්‍යුපකාර කරලා ඉවර වෙන්නේ නැහැ කියලා. කලගුණ සලකලා ඉවර කරන්න බෑ කියලා. අවුරුදු 100ක් අම්මා තාත්තා දෙන්න නහවමින්, කවමින්, පොවමින්, කැතකුණු ඔක්කොම ඇඟේම දරාගෙන අවුරුදු 100ක් සැලකුවත් ඒ අය අපට සලකපු දෙයින් නයින් නිදහස් වෙන්න බෑ කියලා. ඒ උනත් උන්වහන්සේ දේශනා කරනවා අපට දෙමෝපියන්ගෙන් නිදහස් වෙන්න පුළුවන් ක්‍රමයක්. මොකද ක්‍රමය? ඒ තමයි දන් දීම අඩුවෙන් කරන අම්මලා තාත්තලාගේ දානේ වැඩි දියුණු වෙන ආකාරයට එයට මඟ පෙන්වන්නට ඕන. අම්ම තාත්තලා ලෝභයි නම් අපි දානමය පින්කම් සෝදානම් කරලා එයට අතගස්සලා දානේ පූජා කරනවා. අම්මා තාත්තා දෙන සීලේ අඩපාඩුවක් තියෙනවා නම් පංච සීලය කඩ කරනවා නම් අපි කොහොම හරි උනන්දු කරවල අපි අම්මේ පංච සීලය රකිමු කොහොම හරි නේද? දැන් අම්මා ටිකක් බොරු කියනවනේ. බොරු කියන්නේ පාම්මේ ටිකක් අඩු කරමු අපි ඒක කියලා. ඔන්න ටිකෙන් ටික ඒක කරමු. සතුන් මැරෙනවා නම් මදුරුව මැරෙනවා නම් ඇතැම් විට අම්මා තාත්තාගේ අතින් මදුරුව මැරෙනවා නම් කියන්න මදුරුව මරන්න එපා. අපි නොමරීමු අද. සතියට එක දවසක් හරි ඉස්සෙල්ලා පටන් ගන්න. ආයිරදට වන මදුරුව මරන්නේ නැහැ කියලා. ඊට පස්සේ වන සඳුදට ඔහම ටිකෙන් ටික හරි වැඩි කරන්න බලන්න. එතකොට සීලය අඩු අම්මට තාත්තගේ සිල්වන්ත බව වැඩි වෙන විදියට උදව් කරනවා නම් මෙන්න මේ කර අවුරුදු 100ක් සැලකුවට වඩා උපකාරයක් කියලා කියනවා. ඊළඟට තමයි ඊළඟ ලක්ෂණය තමයි ශ්‍රුතවත් භාවයේ ධර්මඥානය අඩු අම්ම තාත්තගේ ධර්මඥානය වැඩි වෙන විදිහට වැඩ කරන්න පුළුවන් නම් අන්න ඒකත් කලගුණ සැලකීමක් කියලා කියනවා. හොඳ ධර්ම දේශනා හොයලා අපට තාතර ආන දෙන්න ඕන. රේඩියෝ එකක් හරි නැත්නම් ටීවී එකක් හරි අවශ්‍ය කරන ඒ උපකරණ දීලා හොඳ ධර්ම දේශනා එයට අහනට දෙන්නට ඕන. එනිසා ශ්‍රුතවත් භාවයේ අඩු දෙමෝපියන්ගේ ඒ ධර්මඥානය වැඩි වෙන විදිහට එයට උදව් කරන්න ඕන. ඊළඟ කාරණය තමයි ප්‍රඥාව අඩු අම්මගේ තාත්තගේ ප්‍රඥාව වැඩි වෙන විදිහට ඒ ඇයට භාවනා කරන්නට ඒ ඇයට ධර්ම ශ්‍රවණය කරන්නට අපි අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ වගේම අම තාත්තගේ ළඟ තුනුවන් කිරේ ශ්‍රද්ධාව අඩු වෙනන් ඒ ශ්‍රද්ධාව වැඩි වෙන විදිහට බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කිරේ ශ්‍රද්ධාව දිනන ආකාරයට අපි කටයුතු කරන්න ඕන. මෙන්න මේ කරුණු පහ සද්ධා සීල ශ්‍රුත ත්‍යාග ප්‍රඥා මෙන්න මේ කරුණු පහෙන් දිනු වෙන්න පුළුවන් විදියට අම්මට තාත්තට උදව් කරනවා නම් ඒ උදව් කළා කියලා කියන්නේ අම්මා තාත්තා මේ ජීවිතයේ සතුටෙන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි මිය ගියාට පස්සේ හොඳ තැනක ඉපදෙනවා. ඒ නිසා මේ ආත්ම භාවයේ අවුරුදු 100ක් සැලකුවා කියලා විතරක් අපට සෑහීමකටපත් වෙන්න බෑ. එයා මරණයෙන් පස්සේ හොඳ තැනක ඉපදෙන්නටත් ඕන. ඔබට ජීවිතේ ලබා දීපු ඔබේ අම තාත්තා මරණයෙන් පස්සේ දුගතිගාමී තැනක ගියෝතින් බලන්න කොච්චර දුකක්ද නේ? ඔබ වෙනුවෙන් කොච්චරනම් අම තාත්තා මහන්සිය නැද්ද වැඩට ගිහිල්ලා කෑම බීම හොයලාගෙනත් දීලා දවසට පැය කීයක් ඔබ වෙනුවෙන් අම තාත්තා වැඩ කරන්නේ නැද්ද බලන්න. එහෙම ඔබට උදව් කරපු අම තාත්තා දෙන බැරි වෙලාවත් අපාය ගියෝතින් ආයි කල්ප ගානකට එන්න වෙන්නේ නැහැ නේද? ඒ නිසා අන්න ඒ දෙන්න ජීවත් වෙලා ඉන්න කාලෙම පුළුවන් තරම් උදව් කරන්න යගේ ගුණ දහම් දිනු වෙන්න. ඒ අතර ඔබත් ගුණ දහමින් දිනු වෙන්න. දාන සීල භාවනා කියන මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා හැකිතා කරන්න. දානය කියන අත්හැරීම තමන්ගේ ගෙදර අම්මට තාත්තට දානි දීම ඉඳන් ඒ වගේම තමන්ගේ ගෙදර දරුවන්ට කෑම වෙනකොටත් ඒක ඔබට දානයක් විදිහට කරන්න පුළුවන්. සාමාන්‍ය යුතුයකමක් කියලා හිතල කරොත් ඒක යුතුයකමක් විතරයි. නමුත් ගෙදර දානේ කෑම වෙන අම්ම තාත්තා විශේෂයෙන් අපේ අම්මලා කෑම වෙනකොට හිතන අනේ මම මේ මගේ දරුවන්ට මේ දානයක් දෙන්න කියලා. මගේ මහත්තයට මගේ ස්වාමි පුරුෂයට මේ ආහාර ටික මම දන් දෙන්නයි මේ කුයන්නේ කියලා ඒ මෛත්‍රී සිතුවිල්ලෙන් කරන්න. ඒක මංගල කාරණයක්. මාතා පිත උපට්ඨානං කියන එක විතරක් නෙවෙයි පුත්ත දානස්ස සංඝෝ කියන එක දරුවන්ට මෛත්‍රියෙන් කරුණාවෙන් සැලකීම. ඒයට අවශ්‍ය කරන දේවල් සම්පාදනය කිරීම මංගල කාරණයක්. සතුට ලබන ක්‍රමයක්. පරලෝ ජීවිත සුගතිගාමී වෙන ක්‍රමයක් කියලා දේශනා කළා. ඒ නිසා පන්සලේ හාමුදුරන්ට දාන දෙන්න කලින් ඔබ ගෙදරම දානශාලාවක් කරගන්නට ඕන. ගෙදරම දානශාලාවක් කරගන්නට ඕන. ගෙදර 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්නවනම් බලන්න ඒක වේල් 3න් වැඩි කරාම ගෙදර 5 දෙනා නම් 3න් වැඩි කරාම 15 දෙනයිනේ. එතකොට ඔබ හිතුවොත් හැමදාම ගෙදර 15 දෙනෙකුට දාන්සලක් දුන්නා වගේ. මේක සුළුපටු දෙයක් නෙවෙයි. මේක ඔබ ඇත්තටම හිතලා කරවතින් ඔබට මේකම සුගතිගාමි වෙන්න ඇති. හැමදාම හිතන්න අපේ ගෙදර මේ 5 දෙනාට මං වේල් 3කට කෑම සූදානම් කරනවා. මං 15 දෙනෙකුට අද දාන්සලක් දුන්නා කියලා හිතාගෙන රාත්‍රී නිින්දට යනවා. මේක පින්නතුනි ලොකු කුසලයක්. අපි මේව නොහිතා කරනවා. පින්කම් වගේ දේවල් කරනවා පින්කම් බවට පත් කරගන්න අපි දක්ෂ නැහැ. අපිව පින්කම් විදියටම කැමරයක සෝදානම් කරත් බොහොම ආදරෙන් ඒක කරන්න ඕන. වාදන ටික ලස්සනට පිරිසිදුවට සෝදලා සතු වෙන්නේ නැති විදියට වහලා ඒයට මෛත්‍රිය මේක කරොත් තමයි පිනක් සිද්ධ වෙන්නේ. බලන්න ඔබ හම්බ කරගෙන ආපු ධනය ඔබේ අතින් උයපු කෑම තමන්ගේ දරුවන් හරි අනුභව කළ සතුටෙන් ඉන්නකොට බලන්න කොච්චර සතුටද කියලා තමන්ට. මේක කිනතුනි නිතරම හිතන්න. ඔබ මහන්සියෙන් දහඩිය වගුරු වල එන ලබන ධනය තමයි මගේ පුතාල මගේ දුවල මේ ජීවත් වෙන කෙනෙක් ඔබ හිතන්න. ඒක කටින් කියන අවශ්‍ය නැහැ. බොහෝ විට අපි කටින් කියනවා නේද? දරුවා කීකරු වෙනකොට කියනවා බොහොම සැරෙන් කියනවා. මං උදේ ඉඳන් රෑ වෙනකන් හම්බ කරන වැලට කියලා බොහොම සැරෙන් අපි කියනවා නේද? ඒක දරුවෝ දැනගන්න ඕනේ ඒක අම්මා තාත්තගේ විදිය. දෙමව්පිය විදියට ඔබ පින වැඩේ වැඩෙන විදියට ඒක සිදු කරන්න. එහෙම කරනකොට දරුවාගේ පැත්තේ දරුවනොත් කීකරු දරුවෝ වෙනවා. දරුවනොත් යහපත් වෙනවා. ඒත් ගුණවත් දරුවන් වෙනවා. එනිසා මේ ලෝකේ යන්නේ පින තුනේ එක්කෙනෙක් විතරක් හොඳ වුණාට මේක කරන්න බෑ. මේ දෙපැත්තෙම හොඳ බව එකට සමාන්තරව ගමන් කරවතින් විතරයි මේ ලෝකේ ලස්සන තැනක් වෙන්නේ. අම්මා තාත්තා හොඳ වෙන්නත් ඕන, දරුවෝ හොඳ වෙන්නත් ඕන. පාසලක් ගත්තොත් ගුරුවරු හොඳ වෙන්නත් ඕන, ශිෂ්‍යෝ හොඳ වෙන්නත් ඕන. එක පැත්තකරි අඩුවක් තිබුණොතින් ඒ ස්ථානය අසාර්ථක වෙනවා. ඒ නිසා අපි දෙපැත්තම නිතර හිතලා සමබර කරගෙන අපේ ජීවිත අපි සාර්ථක කරගන්නට ඕන. එතකොට දානයේ ඊළඟ පියවර තමයි අපි පූජනීය උතුමන්ට අපි දානයක් දෙනවා. ඒක පූජා බුද්ධියෙන් දෙන දානය. ස්වාමීන් වහන්සේලා කෙරෙහි අපි ගෞරවයෙන් මාසෙට දවසක් හරි අවුරුද්දට දවසක් හරි දානයක් දෙනවා. අන්නේ දෙන දානය දැන් මාසිකව සලක දානයක් නම් ඔබ දෙන්නේ ඒ මාසෙ මේ දානය ගැන හොඳට හිතන්න. අපි දානවා අපි ඉස්සර අමල තාත්තලා දානය දෙන දවසේ විතරක් නෙවෙයි මුළු මාසෙ මහවල් දවසේ කියලා හිතලේ දානෙට දානෝපකරණ සකස් කරනවා. එක එක දේවල් පළතුරු ගස් ලම් ගණියක් වෙන්ද ගේන්නේ කිරි ටික කොහෙන්ද ගේන්නේ සම්බකාරයෙන් ගේන පරිපූර්ණ විතුරු කළ තියන්නේ කොහොමද? මේව හිතලේ දානෙට මුළු මාසයක්ම සූදානම් වෙනවා. අවුරුද්දට සැරයක් දානයක් දුන්නත් හැමදාම කතා වෙනවා. හවල් දවසේ අපේ දානිය තියෙන වෙසක් දවසේ පොසොන් දවසේ දානය කියලා මුළු අවුරුද්දේම දානය ගැන හිත හිත තමයි ඉන්නේ. අන්න එහෙම ඒ ගැන හිතුවොත් තමයි පින්තුනේ කී ආනිසංසය වැඩි වෙන්නේ. අනිත් දේ තමයි ඒ දානය දෙනකොට ඒ දානය ගැන පුළුවන් තරම් කැපවීමෙන් ඒක මෛත්‍රියම අපි දෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒකේ ආනිසංසය වැඩි වෙන්නේ. දානයක් දෙනවා වගේම දානය දීලා ඉවර වෙලත් අපි ඒ ගැන සතුටු වෙන්නට ඕන. ඒ වගේම දානයට අනිත් අය සම්මාදම් කරව ගන්න ඕනේ ඒකට. සල්ලිවලින්ම සම්මාදම් කරන එක විතරක් නෙවෙයි. ඇවිල්ලා හරි තව එක්කෙනෙකුට හරි ඒ දානට අත ගන්න අවස්ථාව දෙන්නට ඕන. මේකත් හොඳ සත්පුරුෂ තමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන් දෙන කෙනා දන් දීම සත්පුරුෂකමක්. නමුත් ඊටත් වඩා සත්පුරුෂකමක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දන් දෙන්නේ නැති අනිත් අය ඒ සඳහා යොමු කරවන්න කියලා. ඔබ දන් දෙනවා නම් ඒක සත්පුරුෂකමක්. ඒ විතරක් නෙවෙයි, අනිත් අයත් ඒ දානෙට ඔබ සම්බන්ධ කරගන්නවා නම් ඒක උතුම්ම සත්පුරුෂකමක් කියලා. ඒ නිසා දානේ පූජා කරද්දී අනිත් කටියට අඩුම ගානේ අත ගහන එක හරි කරන්න, අත ගස්සවන එක හරි කරන්න. අනිත් කෙනාගෙන් හාල් හුඬුවක් හරි ඉල්ලගෙන ඒ ඇත් මේකට සම්බන්ධම් කරවගන්න. ඒ විතරක් නෙවෙයි, අසල්වැසි ගේක දානයක් දෙනකොට ඔබත් පොඩි දෙයකින් හරි උදව්වක් කරන්න. හාල් කිලෝ එකක් හරි ගිහිල්ලා දෙන්න එයාට. එයාට උදව්වක් කරන්න. දැන් මේ කාලේ හතු එහෙම වගා කරනවනේ ඔබේ ගෙවල්වල නේද? හතු පැකට් ටිකක් දෙන්න, දානයක් වුණ ගෙදරකට දෙන්න. කලින් අහලා බලලා තා මොන දෝනේ කියලා අහලා දෙන්න එක. මොනවා කත්ම බැරි නම් මේ පුතාලා ඉන්නවනේ. පුතාලට පුළුවන් අඩු ගානේ වතුර ටිකක් හරි ඇදලා දෙන්න එකට ගිහින්. වාජන ටික හරි හොදලා දෙන්න පුළුවන් නේ. අන්න එවැනි දෙයකින් හරි අපි මේ දානෙට සහභාගී වෙන්නට ඕන. ඊළඟ කාරණය තමයි දානේ තවත් පියවරක් තියෙනවා. ඒකට කියනවා ආත්ම සුඛ පරිත්‍යාගය කියලා. මේක විශේෂ කාරණයක්. මේක තමයි බෝසත්වරු කරන්නේ. බෝධිසත්ව උතුමන් කරන්නේ ආත්ම සුඛ පරිත්‍යාගය. ආත්ම සුඛ පරිත්‍යාගය කියලා කියන්නේ තමන්ගේ දෙයක් කැප කළ වෙනත් කෙනෙකුට දෙන එක. දැන් අපි දෙන්නේ අපිට වැඩිපුර දෙයක් නේ දෙන්නේ නේද? හැබැයි අපට කන්න තියෙන කෑම වේල අඩු කරලා හරි අපි නොකා හරි ඒක වෙන කෙනෙකුට දෙනවා නම් ඒකේ ආනිසංශය වැඩි. ඒක සාමාන්‍ය දානයක් දෙනවා වගේ නෙවෙයි ඒක. ඒක අපේ ජීවිතේ හුඟක් කල මතකේ තියෙනවා. ඒ වගේම විශේෂ දෙයක් දෙන්න කාට හරි. දරුවෙකුට අවුරුද්දට සැරයක් හරි පාසල් පොත් ටිකක් දෙන්න. දරුවෙකුට සපත්තු කුටමක් කරන් දෙන්න. ඔබට අමාරු තමයි අපි දන්නවා. හැබැයි අමාරු බව තුල ඉඳගෙනම දෙන්න බලන්න. බොහෝ විට අපි හිතන්නේ ඔක්කොම ටික සම්පූර්ණ වෙලා අපි දානයක් දෙන්න කියලා නේ හිතන් ඉන්නේ නේද? එහෙම හිතන් හිටියොත් පින්නොතන කවදාවත් දෙන්න වෙන්නේ නැහැ මරණකම දානය. දැන් බලන්න ඔබේ දරුවට ඔබ සපත්තු කූට්ටම් කීයක් අරන් දීලාද මේ වරන්ට? සපත්තු කූට්ටම් 10ක් 20ක් 50ක් විතර වෙන්න පුළුවන් සමටනේ. හැබැයි ඔබට මතක් වෙනවද මම මෙච්චර සපත්තු කූට්ටම් ගානක් දරුවට අරන් දුන්න කියලා? හැබැයි බලන්න පිටස්තර දරුවෙකුට ඔබ බලන සපත්තු කූට්ටම් අරන් දුන්නොත් කොහමද? ඔබට හැමදාම මතක වෙන එක නේද? ඔබට විතරක් නෙමෙයි ඒ දරුවටත් මතකයි අහවල් කෙනා අන්න මට සපත්තු කොටම කරන් දුන්න කියලා. මෙන්න බලන්න පින්නතුනි සාමාන්‍ය දෙයකයි පින්කමක අතර තියෙන වෙනස. ඒ විතරක් නෙවෙයි ඔබේ දරුවටත් මතකනේ අම්මා තාත්තා සපත්තු කොටම් කීයක් කරන් දුන්නද කියලා නේ. හැබැයි වෙනත් දරුවෙකුට ඔබ උදව්වක් කරොතින් කොහමද? ඒ දරුවාට ජීවිත කාලෙම මතකයි අනේ අහවල් කෙනා මට සපත්තු කොටම කරන් දුන්නා කියලා ඔබ බලන්නත් වෙනවා ඇතැම්මට. දැන් මට පොඩි කාලේ මට ඉස්සෙල්ලම සපත්තු කූට්ටම් අරන් දුන්නේ අපේ ඉස්කෝලේ ගණක ගුරුවරියා. මම තාමත් ගම්පලාතට ආවම එතුමිය බලන්න යනවා. එතකොට බලන්න පින්නොතුනි අපට අමාරු කාලවල කෙනෙක් සැලකුවොතින් ඒක අපේ හිතේ තියෙනවනේ. අනිත් දේ තමයි මේ කුඩා දරුවන් දැක්කම ඔබ හිතන්න මේ දරුවන් යන දුර ගැන ඔබට හිතන්නවත් බෑ පින්නොතුනි. බොහෝ දුර ගමනක් යන්න පුළුවන් දරුව තමයි මේ ඉන්නේ. මේ දරුව විතරක් නෙවෙයි, ওই පාරේ යන බොහොම දුප්පත් යන ළමයි, අනාගතේ බොහෝම ඉහළ තැන්වලට යන්න පුළුවන් පිනක් තියෙන දරුවෝ ඉන්නේ. ඒ නිසායි දරුවන් හැම දිනාටම ආශිර්වාද කරන්න. ඒ දරුවන්ට අඩු ගානේ වතුර වීදුරුවක් හරි දෙන්න, පැන්සලක් හරි අරන් දෙන්න. පුළුවන් නම් අවුරුද්දකට එක ළමයෙකුට හරි පාසල් උපකරණ ටික අරන් දෙන්න. මේක අමාරුයි පින්නතුනි, ලේසි නෑ මේක. අමාරු දේවල් තමයි අපි කරන්නට ඕන. ලේසි දේවල් කරා කියලා එච්චර මතකෙ නෑ. ඔබේ ගෙදර තියෙන වැඩිපුර ඇඳුම් ටික, පරණ බඩු ටිකක් කාට හරි දුන්නට ඕක දැනෙනවත් නෑ. ඒ ඕනගෙන උඩ දෙන්න පුළුවන්. බොහෝ විට දෙන්නේ අයින් කරන්න තියෙන දේවල් නේ දෙන්නේ නේද? එහෙම දෙයක් දුන්නට පින්නතුනි එච්චර කුසලයක් වෙන්නේ නෑ. එක එක අපට මතකෙ රැඳෙන්නේ නෑ. ඔබට අලුත් අවුරුද්දට හම්බෙච්ච ඇඳුම් සූට් එක ඔබ දුප්පත් කෙනෙකුට දෙන්න බලන්න. ඔබේ ජීවිත කාලෙම මතකයි නේ කෙනෙක්. හැබැයි ඔබ පරණ ඇඳුමක් කාටද දුන්නොත් මතකද ඒක? පරණ එකක් දුන්නේ කියලා සන්ට මතකත් ඇති නේද? එයාත් කියහැරෙමිට පරණ එකක් නම් මට දුන්න කියලා. නමුත් ඊට වඩා මතකයේ තියෙන පිනොත් දින හොඳම දෙයක් දෙන්න දෙනකොට ලස්සනම දෙයක් දෙන්න. ඒක ගෞරවයෙන් දෙන්න, ආදරෙන් දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමක් දෙනකොට සක්කච්ඡන් දේති, සහත්තන් දානන් දේති, චිත්තිකත්වා දානන් දේති, අනපවිද්දන් දානන් දේති, ආගමන දිට්ඨිකෝ දානන් දේති කියලා. යමක් දෙනකොට සක්කච්ඡා මනාව සකස් කළ එක දෙන්න. සහත්තන් දේති, තමන්ගේ දෑතීම දෙන්න. චිත්තිකත්වා දේති, ඒ දෙන දේ ගෞරවෙන් දෙන්න. ආගමන දිට්ඨිකෝ දේති, ඒක කම්පන අදහගෙන දෙන්න. කර්මේ විශ්වාස කළ දෙන්න. අනපවිද්දන් දානන් දේති, දෙන දේ නිතර නිතරම පුහුණු කරන්න. පින්නතුනි, මෙන්න මේවා තමයි දානේ ආනිසංස වැඩි වෙන හේතුව. එතකොට තමන්ගේ අම තාත්තට ඉඳන් පටන් ගන්න දේ පූජනීය උතුමන්ට අසරණ කෙනෙකුට දීම දක්වාම මේක කරන්න. දැන් මේ බොහොම අමාරු කාලයක්. දැන් දානේ දෙන එක උඹට හිතා ගන්නවත් බෑ නේද? ගෙදර වැඩ කටයුතු ටිකක් කරගන්න බැරි වෙලා මේ හඳුර අපිට දන් දෙන්න කියලාත් කියනවා. එහෙම කියලා හිතෙන්න පුළුවන් නේද? නමුත් පින්නතුනි, අමාරු වෙලාවදී තමයි දෙන්නට ඕන. තව අනාගතේ තවත් මීටත් වඩා අපට අමාරු වෙන්න පුළුවන්. එනිසා මේ මනුස්ස ලෝකෙට ආපු වෙලාව පින්නතුනි, මේක ඉතාලම ටික කාලේ අපි මේ මනුස්ස ලෝකේ ඉන්නේ. බුද්ධෝත්පාද කාලයක් යන ඊටත් වඩා ටික කාලයක්. මේක අපට පින්කම් කරගන්න තියෙන මහා ශ්‍රේම භූමියක් මේක. මේ අවස්ථාවමගේ හැරගන්නට එපා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් බුද්ධ පූජා තැන් වේදුරක් හරි තියන්න. ධර්මයේ ඉතාම ගෞරවයෙන් අහන්න. ස්වාමීන් වහන්සේ කෙනෙක් කොහෙද දැක්කා ගෞරවයෙන් සලකන්න. සතියට දවසක්වත් පන්සලට ගිහිල්ලා පන්සල සුද්ධ කළා, බෝධින වහන්සේට වන්දනමාන කළා එන්න. මේ වගේන් තමන්ගේ ලකෝ දිනුවක් වෙනවා. ගෙදර පුටුවක් උඩ වාඩි වෙලා ටීවී එක බලාගෙන හිටිට විතරක් සතුට වැඩි වෙන්නේ නැහැ. අන්තිමට ලෙඩ වැඩි වෙන එක වෙන්නේ. ඊට වඩා බහැර ලෝකයකට සලකන්න පින්නතුනි. මාසෙට දවසක් හරි ගමේ ඉන්න අසරණ කෙනෙකුට බත්කට එකක් ගිහිල්ලා දෙන්න. දැන්ටත් ඔබ කරනවා තමයි අපි දන්නවා. නමුත් ඒවා ටික ටික වැඩි කරන්න. ඒ විතරක් නෙමෙයි, මේ බොහොම අමාරු කාලයක්. විශේෂයෙන් ගම්මට්ටමින් එන ඉතාම අමාරු අය ජීවත් වෙන කාලයක් මේ කාලේ. විශේෂයෙන් වයසට ගිහිල්ලා එක්කන් වෙලා ඉන්න අය. ඇතැමිට දරුවෝ හුඟක් ඉන්න ගෙවල් වල ඉන්න අම්මලා. ඇතැමිට ලෙඩ වෙලා ඉන්න අය. ගමේම ඉන්න මෙන්න මේ වගේ අය ගැන ගමේ සාකච්ඡා කරන්න. අපිට කාටද උදව් කරන්න පුළුවන්? දැන් අපේ පින්නතුන් අපි දන්න ওই මාසික සැරයක් තර කඳුරට ඇවිල්ලා ඒ අර ගස්තුව ගන්න අයින එයට දානමාන දෙනවා. ඒව හොඳ දේවල්. ඒව ලොකු පින්කම්. ඒ වගේම බලන්න, ඔබේ ගමේ ඉන්න දරුවෝ හුඟක් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඔබ බලන්න එයට උදව්වක් කරන්න පුළුවන්ද කියලා. සමහර අය අපි දන්නවා එයට දරාගන්න බැරුව ජීවිතේ නැති කරන ගණ අය ඉන්නවා. නැතුණාට පස්සේ අනියාපොයි කියලා වැඩක් නැහැ. නැතුණාට පස්සේ කටියට බැනලා වැඩක් නැහැ. නැතුණාට පස්සේ සමහර අය කියන්නේ අපිට කිව්වනම් අපි උදව් කරනවා කියලා කියන්න පුළුවන් නේ. එහෙම පිනුතුනි, ඉල්ලගෙන උදව් ගන්න එන අය අඩුයි. සමහර අය එහෙම ඉල්ලන්නේ නැහැ, ලැජ්ජයි. නමුත් අපි දැනගන්න ඕනේ එහෙම අඩුපාඩුවක් තියෙන ගෙදරක් දැක්කොත් ගිහිල්ලා සලකන්නේ එයට. බලල කරන්නේ ඒක. පොඩි දෙයකින් හරි උදව්වක් කරන්න. හාල් කිලෝකින් හරි උදව්වක් කරන්න. හැබැයි කල්ලා තැන් තැන්වල කියන්න එපා. අපි හාල් කෙනාට කරයි කියලා කියන්න එපා. කිව්වොත් වැඩක් නැහැ ඒක. ඒක කාටවත් නොදැනෙන විදියට නිශ්ශබ්දව ඒක කරන්න. එතකොට ඒ වගේන් ගමට ලොකු යහපතක් වෙනවා. ඒ නිසා අපේ ජීවිත ලස්සන වෙන්නේ අපේ ගෙදර දරුවෝ ටික ලස්සනට හිටිය විතරක් නෙවෙයි. ඔබ බලන්න ඔබට තව කී දෙනෙකුට මානසිකව ජීවත් වෙන ඔබට වැඩ පිළිවෙලක් හදලා දෙන්න පුළුවන්ද කියලා. දරුවෝ ඉගෙන ගන්නකොට බලන්න ඔබ කවදා හරි ඉගෙන ගියාගෙන ලෝකෙ කී දෙනෙකුට උදව් කරන්න පුළුවන්ද? ඔබ ඉහළට මේ ඉගෙන ගන්න ඕනේ නැහැ. ඉගෙන ගත්ත ප්‍රමාණය ඔබ මේෂන කෙනෙක්, වඩු වැඩ කරන කෙනෙක් හරි වෙන්න පුළුවන්. ඔබ බලන්න මාසෙට එක දවසක් ඔබ නොමිලේ දුප්පත් ගෙදරකට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඔබ ත්‍රිවිල් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. සතියට දවසක් බලන අසරණ කෙනෙක් ඉස්පිරිතාලයට දාන්න පුළුවන්ද? පන්සලට එක්ක යන්න පුළුවන්ද? මෙන්න මේ දෙයින් පටන් ගන්න ඔබ. ඒව කරන්න දැන් මේ වෙනටත් ඔබ කරනයි අපි දන්න ඔබ දෙනෙක්. නමුත් එහෙම කරනව නම් ඔබ සතුටු වෙන්න, කරන්නේ නැති කෙනෙක් ඉනව නම් ඒ ඉක්මනට පටන් ගන්න ඒ දේ කරන්න. එයින් තමයි ජීවිතේ ලොකු වෙනසක් වෙනවා. ඒ ආනිසංස මේ ජීවිත කාලෙම ඔබට දැක ගන්න පුළුවන්. අන්න එතනින් මේ දාණයෙන් ආරම්භ කරන මේ ජීවිතේ ඊළඟට සිල්වන්ත වෙනකොට, විශේෂයෙන් පංචශීලය රකින්නකොට අපේ ජීවිත තවත් ලස්සන වෙනවා. මම ප්‍රාණඝාතයෙන් වෙන් වෙච්ච කෙනෙක්, මං සොරකම් කරන්නේ නැති කෙනෙක්, මම කාමයේ වරදන් හැසිරෙන්නේ නැති කෙනෙක්, මම බොරු කියන්නේ නැති කෙනෙක්, මම මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැති කෙනෙක් කියලා හොඳට ලස්සනට වචනෙම කියන හැමදාම. තමන්ගේ දරුවන් පින්නතුණි මෙන්න මේ වචන ටික දරුවන්ගේ කටින් කියන්න පුළුවන් නම් මෙන්න මේක තමයි ලෝකේ ලස්සනම වචන ටික. මම මද්දරෝගේ භාවිත කරන්නේ නැහැ කියලා වචනෙන් කියලා දරුව ගෙදරින් පිට වෙනවා නම් බලන්න ඔබට දරුවන්ගෙන් කොච්චර සැනසීමක්ද කියලා නේ. අද පාසල් යවන දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් බොහෝ දෙනෙක් බයෙන් ඉන්නේ. දරුවෝ කොයි මොහොතේ නොමගට යාවද කියලා බයයි. සමහරට අම්මා තාත්තා බොහෝම ඉහලින් ඉගෙනගෙන එකම දරුවා මේ වැරදි දේවල්ට යොමු වෙලා මුළු අනාගතෙම විනාශ කරගන්නවා. ඒ නිසා මෙන්න මේ පහ කෙනෙක් ආරක්ෂා කරනවා නම් එයාගෙන අපට ලොකු ආදරයක් ගෞරවයක් ඇති වෙනවා. මේ පහම ඕනේ පිනුතේ පහෙන් බලන්න දෙකක් ආරක්ෂා කරනවා කියලා. යම් කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ, මද්ද්‍රව්‍ය භාවිත කරන්නේ නැහැ කියලා ගමු. මේ දේ හරි කෙනෙක් පිළිපදිනවා නම් බලන්න අපට එයාගෙන කොච්චර විශ්වාසයක් ගෞරවයක් ආදරයක් තියෙනවද කියලා. ඔබගෙනත් එහෙමයි පින්නතුනි. ඔබේ ජීවිතයේ මේ ලක්ෂණ ආරක්ෂා වෙනකොට ඔබට අනිත් අය හුඟක් ගරු කරනවා. මේ පහම රකින්නවා නම් ඊටත් වඩා ඔබට ඔබ ඇසුරු කරන අය, ඔබේ නිවසේ අය ඔබට ආදරය කරන, ඔබට ගරු කරනවා. ඒ නිසා මෙන්න මේ පංචශීලය ගැන අපි වඩාත්ම අවධානය යොමු කරන්න ඕන. මේ පහ පුළුවන් නම් මේ පුතාලගේ පාඩම් කරන තැන ලස්සනට ලියලා තියන මේක. මම සොරකම් නොකරමි. මම සතුන් නොමරමි. මම බොරු නොකියමි. මද්ද්‍රව්‍ය භාවිත නොකරමි. මෙන්න මේ හතර ලස්සනට ලියලා තියන්න ඔබ. ලියලා තියලා උදේ යන්න කලින් මේ පහ සිංහලෙන් තේරෙන විදිහට කියලා යන්නකෝ බලන්න. මේක ඔබේ ජීවිත ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ ආශිර්වාදය ඔබට විතරක් නෙවෙයි, ඔබේ අම්මා තාත්තට ඔබ කළුණ සැලකීමක් වෙනවා. අම්මා තාත්තා ඔබ නිවසේ ඉන්නකන් සැනසීමෙන් ඉන්නේ ඔබ මෙන්න මේ කාරණා ආරක්ෂා කරන බව කියලා අම්මා තාත්තගේ කකුල් දෙක අල්ලලා වැඳලා නිවසෙන් පිට වෙන්න. අම්මා තාත්තා ගෙදර නැත්තම් පින්තූරේට හරි වැඳලා යන්න. මෙන්න මේ ගුණාංග ටික එක්ක ඔබ ගියොත් තමයි ඔබට ලෝකයේ බොහෝ දුර ගමනක් යන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකේ යන්න පුළුවන් කෙලවරේම රටට යන්න පුළුවන් ඔබට. ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ මේ ගුණාංග ටිකත් එක්ක. මේ පෘථිවිය කෙලවරට විතරක් නෙවෙයි ඔබට විශ්වයේ වෙනත් ග්‍රහ ලෝකවලටත් යන්න පුළුවන් ඒ ඔබට මේ ලැබෙන ආශිර්වාදයත් එක්ක. ඊළඟ කාරණේ තමයි භාවනාව ටිකෙන් ටික පුරුදු කරන්න ඕන. පළමුවෙම මෛත්‍රී භාවනාව. සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියන මෙන්න මේ මෙස් සිටවිල්ල දවසට විනාඩි දෙකක් හරි කරන්න. මේක තමයි ලොකෝම පින්කම විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ මෛත්‍රිය වඩන්න. සීල සත්තෝ සුවපත්ත්වා සුවපත්ත්වා සුවපත්ත්වා කියලා බලන්න. මෙන්න මේ සිටිවිල්ල දිනු කරලා වෙනත් කෙනෙක් දකිනකොට ඔබේම දරුවා, ඔබේම අම්මා තාත්තා, ඔබේම සහෝදර සහෝදරිය දෙස බලන විදියෙන් බලන්න. ඔබේ දරුවා පාසල යන වගේම වෙනත් දරුවෙක් පාසල යනකොටත් හිතන අනේ මගේ දරුවෙක් වගේම දරුවෙක් තමයි මේ යන්නේ කියලා. ඒ වගේම අපි අමල තාත්තලා අපි දන්නවා දැන් අනිත් ළමයින්ට දුප්පත් ළමයින්ට අමාරු කාලයක් නේ. ඇතැමිට පාසලට යවන දරුවට යවන කෑම ටික පොඩ්ඩක් වැඩිපුර යවනවා. දුප්පත් ළමයෙකුට දෙන්න කියවනවා නේද? මේවා හොඳ දේවල්. දරුවට කුඩා කාලේ පටන්ම බෙදා හදාගෙන අනුභව කරන්න පුරුදු කරන්න. ඒ වගේම ඔබ ඉගෙන ගන්නකොට පන්ති යන අනිත් ළමයට උදව් කරන්න. අමාරු කෙනෙක් ඉන්නවා නම් ඉගෙන ගන්න අමාරු කෙනෙකුට පාඩම් නොතේරෙන කෙනෙකුට අවශ්‍ය තැන්වලදී කියලා දෙන්න එක. එහෙම වෙන කෙනෙකුට කියලා දෙනකොට ඔබට හොඳට ඔබටත් මතකයේ පිහිටලා ඔබටත් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා ඒක. ඒ නිසා මෙන්න මේක මුදිතා ගුණය දිනු වෙන හේතුවක්. එහෙම නැතුව හුඟක් ආත්මార్థකාමී වෙන්න එපා. සමහර ඉගෙන ගන්න කාලේ හරිම ආත්මార్థකාමී නේ නේද? අපරත් එහෙම හුඟක් යාළුවා හම්බුන ජීවිත කාලේ. නමුත් ඒ කටියට හුඟක් දුර යන්න බැරි වුණා. කුඩා කාලේ පටන් අනිත් කෙනත් ඉගෙන ගන්නකොට සතුටු වෙන්න, මේ අම්මල තාත්තලත් අසල්වැසි දරුවා හොඳට විභාග පාස් වෙනකොට සතුටු වෙන්න. ඒ දරුවන්ට හොඳට විභාග පාස් වුනම තෑග්ගක් දෙන්න, පෑනක් හරි දෙන්න. ඒ දරුවන්ගේ උපන්දිනයකට සෙත්පතන ගිහිල්ලා අනිත් පැත්තට සෙත් පතනකොට ඒ ශාන්තිය ලැබෙන්නේ ඔබේ දරුවාට. අනිත් දරුවාට ඊර්ෂ්‍යා කරනකොට ඒක විපාකය ලැබෙන්නේ ඔබේ දරුවාට. වෙනත් දරුවෙක් විභාගයක් ෆේල් වෙනකොට සතුටු වෙනවා කියන්නේ අනිත් පැත්තෙන් එන්නේ ඔබේ දරුවාගේ ලකුණු අඩු වෙන එක වෙන්නේ. ඒ නිසා ඔබේ දරුවාගේ ලකුණු ටික වැඩි කරගන්න කැමති නම් මොකද කරන්න ඕන? ඔබේ පන්තියේ ඉන්න අනිත් දරුවන්ගේ ලකුණු වැඩි වෙන විදිහට පුළුවන් නම් උදව්වක් කරන්න. මෙන්න මේක තමයි ඔබේ දරුවාට සාර්ථක වෙන තියෙන ක්‍රමය. වෙන පිනොතින කෙටි ක්‍රම නැහැ. කෙටි ක්‍රම වලින් කියලා කරන්න බෑ මේවා. ධර්මය කියන්නේ මේක. මෙන්න මේ ධර්මයත් එක ගියොත් විතරයි අපට නියම සැනසීම තියෙන්නේ, සාරකත්වයේ තියෙන්නේ. වෙනත් ක්‍රම වලින් ගියොත් හුඟ දවසක් යන්න බෑ පිනොතින, දිගු කලක් යන්න බෑ. දිගු කලක් අඛණ්ඩව සාර්ථකව යන්න නම් මෙන්න මේ මෛත්‍රිය පදනම් කරගත්තු, මුදිතා ගුණය පදනම් කරගත්තු, අවංක බව පදනම් කරගත්තු, පරිත්‍යාග සීලෙත්තේ සිල්වන්ත බව කියන මෙන්න මේ ගුණාංග සහිතව දුර ගමනක් යන බලන්න. මෙහෙම ගියොත් තමයි ඔබ සාර්ථක වෙන්නේ. මෙහෙම යනකොට මුළු විශ්වයම ඔබට ආශිර්වාද කරනවා. ඒ වගේම ඔබ ගමක ගෙදරක ඉන්නවා නම් ඔබේ ගෙදර ඉස්සරහින් යන අයට සතුට ලැබෙන විදිහට ඔබේ ගෙදර තියාගන්න. ගෙදර ඉස්සරහ ලස්සනට සූද කළා තියන්න. පාරේ යන ඔබේ ගෙදර ලස්සනට මල් වගා කරනට වඩා ඔබේ ගෙදර ඉස්සරහ පාර ලස්සනට තියන්න. ඊයේ පාරේ යන ඔබට ආශිර්වාද කරන අනේ හොඳ අම්මා තාත්තගේ දරුවෝ මේ ගෙදර ඉන්නේ කියලා යන්න එතන. ඒ වගේම පාර හිරස් වෙන පාර අපිරිසිදුන කිසියම් දෙයක් පාරට දාන්න එපා. ගෙදර වතුර පාරවල් පාරට හරවන්න එපා. පාර හොඳට ලස්සනට තියෙන තමන්ගේ ගෙදර ඉස්සරහා. ගෙදර ඉස්සරහා ලස්සනට මල් වගා කරලා තියෙන යනායට මල් කඩාගෙන යන්න. ගෙදර ඉස්සරහා පුළුවන් නම් වතුර ජොග්ගුවක්, ගුරුලේත්තුවක්, පින්තාලියක් තියලා තියන්න වතුර අවශ්‍යයට බොන්න. යන්නේ හැම දිනෙකම ඔබට ආශිර්වාද කරමි යන්නේ. ඔබගෙන කොච්චර සතුටක්ද ඒකට. ඔබ කැමති යම්කිසි ගෙදරක් ළඟ යනකොට බොහොම කැලෑවෙච්ච ගෙදරක්, අපිරිසිදු වෙච්ච ගෙදරක් ළඟ යනද කැමති? ලස්සනට තියෙන ගෙදරක් ළඟ යනද කැමති ඔබ? ඔබ කැමති ලස්සනට පිරිසිදුට තියෙන ගෙදරක් ළඟ යන නේද? ඒ වගේම තමයි අනිත් අය. ඔබේ ගෙදර ඉස්සර ලස්සනට පිරිසිදුවට පිළිවෙලට තියන්න. මේක ඔබට කරන්න බැරි දෙයක් නෙවෙයි. සතියට දවසක් හරි තමන්ගේ ගෙදර ඉස්සර ලස්සනට තියන්න එක. මේක තමයි තමට ආශිර්වාදේ. මේක තමයි හොඳම බෝධි පූජාව. බෝධිය වටේ කරකැවි කැවි ඉන්න ඕන නැහැ. ඔබට ඔබේ ගෙදර ඉස්සරහින් දවසට 25 දිනක් යනවා නම් ඒ අන හැම දිනක් ඔබට ආශිර්වාද කරලා යන්න. ඔබ අකමැතිද ඒ ආශිර්වාද ලබා ගන්න? එහෙම අකමැති කවුරුවත් නැහැ නේද? එහෙනම් ඔබේ ගෙදර ඉස්සරහ යන අයට සතුටෙන් යන්න පුළුවන් විදිහට ලස්සනට පාර තියන්න. දුප්පත් කෙනෙක් යනවා නම් ගෙදරට එන්න කියලා තිය වතුර ටිකක් හරි දෙන්න, වතුර ටිකක් හරි දෙන්න. ගෙදර ගහක පොළක වැඩිපුර දෙයක් තියෙනවා නම් ගෙදර ඉස්සෙන් යන කෙනෙකුට අඩු ගානේ සතියේට දවසක් හරි කුමක් හෝ දෙයක් දෙන්න. පොල් ගෙඩියක් හරි, අඹ ගෙඩියක් හරි, බෙලි ගෙඩියක් හරි තමන්ගේ ගෙදර ඉස්සරහ යන කෙනෙකුට දෙන්න. බලන්න කොච්චර සතුටක්ද කියලා. ගෙදර පලාපාතියෙන් පලාමිටියක් හරි ගෙදර ඉස්සරහින් යන කෙනෙකුට දෙන්න දුප්පත් කෙනෙකුට. හරියම අසරණ ඉන්නේ පිනුතුනි. ඒ නිසා ඒ අමාරුකමට පොඩ්ඩක් හරි ඔබ පිටිටක් වෙන්න බලන්න. ඔබට කරන්න පුළුවන් ඒක. ඔබට අමතර වියදම් යන්නේ නැහැ මේවට. දැන් ඔබට තියෙන දේම කෙනෙකුට උදව්වක් කරන්න පුළුවන්. ඒ නිසා මේ හැම දෙයකින්ම ඔබේ සත්පුරුෂකම් දිනු වෙනවා. ඔබේ සතුට දිනු වෙනවා. ඔබට දෙවියන් පවා ආශිර්වාද කරනවා. ඔබට සබා දහම මේ පරිසරයේ ගහකොළ ඉරහඳ පවා ඔබේ ජීවිතයට ආශිර්වාදයක් කරනවා. ඔබට සෙත් පතනවා. ඔබේ දරුවන්ට ආශිර්වාද කරනවා. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, බුදුදහමේ ඉහෙළම ගුණාංගය වන සතිපට්ඨානයේ සතිමත් බව ටිකෙන් ටික අපි පුහුණු කරන්න ඕන. වර්තමානයේ තුල අපි හිත තියාගෙන හුස්ම ඉහළ පහළට යනකොට වර්තමානයේ ගැන එක විනාඩියක් හරි වර්තමානයේ තුල හිත තියාගෙන උත්සාහ කරන්න. හුස්ම ගන්නකොට ගන්න බව, හුස්ම පිට කරනකොට පිට කරන බව, මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසය ගැන සතිමත් බව සිහිය දිනු කරන්න. මෙන්න මේක තමයි අපට වඩන්න පුළුවන් ඉහළම ගුණාංගය. ඔබට ඇහැට රූපයක් පේන අවස්ථාවේදී මේ මොහොතේ පේන රූපය කියලා මුලදී දකින්න. මතක් වෙනකොට රූපයක් එහෙම මතක් කරගන්න මුලදී කමන්නේ. හැබැයි දෙවන හිතන්නේ මේ රූපය පේන වෙලාවේදී ඒ රූපේ නිරුද්ධ වෙලා මගේම මනසින් මේ රූපය දකින වෙලාව කියලා තේරුම් ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ අනුව ටිකෙන් ටික තමන්ගේ හිත දිනු කරන්න භාවනාව තමයි සතුට ලබන ඉහළම ක්‍රමය බවට පත් වෙන්නේ. එනිසා ලෝකේ වැඩිපුරම සතුටෙන් ජීවත් වෙන්නේ භාවනා කරන අය. එනිසා මේ කුඩා පුතාලා පොඩි කාලේ ඉඳන්ම පුළුවන් නම් දවසට විනාඩි 5ක් හරි එළියේ ගහක් ළඟට ගිහිල්ලා හොඳ ආසනයක් හදාගෙන ටික වෙලාවක් භාවනා කරන්න. සීල සත්ව සුවපත් වෙත්වා මුලින් පටන් ගන්න. අපේ ගෙදර ඉන්න සියලුම දෙනා සුවපත් වෙත්වා. මගේ පාසලේ පන්තියේ ඉන්න සියලුම දෙනා සුවපත් වෙත්වා එහෙම කියලා. ගමේ ඉන්න හැම දෙනාම සුවපත් වෙත්වා. මේ දිස්ත්‍රික්කේ ඉන්න, මේ පළාතේ ඉන්න, මේ රටේ ඉන්න, ආසියා මහද්වීපේ ඉන්න, මේ පෘථුවේ ඉන්න, සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න, මේ මුළු විශ්වයේම ඉන්න සියලුම සත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කළා. ඊට පස්සේ ටික වේලාවක් ආනාපාන සතිය කරන්න. අන්නේ ආනාපාන සතිය තමයි අපේ ජීවිතය වඩාම ලස්සන කරන්නේ. මෙන්න මේ ආනාපාන සතිය. ඔබ දන්නවා මේ ලෝකේ ඉහළට මිගෙන ගත්තෝ අය ඉහළම උපාධිය අරගෙන, ડોක්ටරේට් එක, ආචාර්ය උපාධිය අරගෙන ලෝකේ ඉහළම රටවල් වල ඉහළම තැන්වල වැඩ කරනවා. දැන් මේ පුතාලත් කැමතිනේ හොඳට ඉගෙනගෙන පිට රටවල යන්න නේද? එහෙම ගිහිල්ලා අපි දන්නවා ඉහළම තැන්වල වැඩ කරන අය. Apple company වෙන්න පුළුවන්, Google එකේ, Facebook එකේ, Microsoft එකේ, මේ වගේ වැඩ කරන අය ධර්මයේ ප්‍රැක්ටිස් කරනවා. ડોක්ටරේට් එක අරගෙන ඇවිල්ලා රැකියාවක් කරන ගමන් එයා ඊට වඩා වටිනා කොට සැලකන්නේ මොකද්ද? මෙන්න මේ ආනාපානසති භාවනා වැඩි. ඒ නිසා සතුට ලබන්න කියලා මෙයා බොහෝ දුර ගමනක් ගිහිල්ලා අවසානයේ භාවනාවට තමයි එන්නේ. ඒ නිසා මේ දූල පුතාලට පොඩි කාලේ පටන්ම ඔබ මේකට හුරු නොවතින් අර අවුරුදු 50කටක් මහන්සිය ලැබන සතුට ඔබට අද මේ මොහොතේම ලබන ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ භාවනාවට හුරු වුණාට පස්සේ. ඒ නිසා අන්නේ දිගු ගමන යද්දී ඒ ආරම්භක පියවර තමයි කලගුණ සැලකීම කියන මේ ගුණාංගය. තමන්ගේ අම්මට තාත්තට, තමන් ඉගෙන ගන්න ගුරුවරුන්ට මෙන්න මේ යට සැලකීමෙන් ආරම්භ කරන මේ ගුණාංග අපි ටිකෙන් ටික දියුණු කරගෙන අපි මහා සංඝරත්නයට කලගුණ සැලකන්නට ඕන. ඒ ස්වාමීන් වහන්සේලා නිසායි අපට ධර්මය ලැබුණේ. ඊට පස්සේ අපි බුදුහාඳුරට ගරු කරන්නට ඕන, කලගුණ සැලකන්නට ඕන. බුදුහාඳුරෝ සාරසංඛ්‍ය කල්පලක්ෂයක් අපි වෙනුවෙන් පාරමිතා පුරලා මේ උතුම් දහමක් අපට අනාවරණය කළ දීලා තියෙනවා. ඒ නිසා අපි උන්වහන්සේ වෙනුවෙනොත් කලගුණ සැලකන්නට ඕන. ඒ කලගුණ සැලකීම තමයි මේ උතුම් ධර්මය අහලා ඒක තේරුම් අරගෙන අපේ ජීවිතයත් අපි මේක ක්‍රියාත්මක කළා අපේ අනිත් අයටත් අපි මේ දහම කියලා දෙන්නට අපිට කරන්න පුළුවන් සේවයක් තියෙනවා නම් අපි ඒ දේ කරන්නට ඕන. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හොඳයි, මේ අතන්ට ධර්ම ගැටලු අහන්න එහෙම දේවල් තියෙනවා නම් අහන්නත් පුළුවන් මේකෙදි. ඔයි මයික් එක අන්මියුට් කරලා ඕනනම් ධර්ම ගැටලු තියෙනවා නම් අහන්නත් පුළුවන්. පුතාලට එහෙම අහන්න තියෙන ප්‍රශ්න. දුවලට, පුතාලට, වැඩිහිටියන්ට ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න පුළුවන්. ඉතින් අද විශේෂයෙන්ම අපේ අම්මා වෙනුවෙන් මේ පින්කම කරන්න. ඉතින් අම්මා ගැන මේ රැස්වෙච්ච බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් බොහෝ කාලයක් අපේ නිවසට විතරක් නෙවෙයි අපේ ගමේ බොහෝ දෙනාට උදව් උපකාර කළා. ඥාතීන්ට, ස්වාමින් වහන්සේලාට බොහොම මෛත්‍රියෙන් සැලකලා නික්මිලා ගියේ. ඉතින් ඒ අම්මා කරපු පින්කම් නිසාම ජීවිතය අවසාන මොහොත දක්වාම ඉතාම සතුටෙන් සියලු පහසුකම් සහිතව ජීවත් වන්නට අමට අවස්ථාව ලැබුණා. ඒ ලැබුණේ අපේ අම්මා එතුමියගේ දෙමව්පියන්ටත් සහෝදර සහෝදරියන්ටත් හොඳට සැලකුවා. ඒ ආනිසංස සියල්ලක්ම භුක්ති විඳලා තමයි අපේ අම්මත් පරලෝක ගමට එක්ුණේ. ඉතින් අම්මාගේ ජීවිතයේ හොඳින් පවත්වා ගන්නට විශේෂයෙන් අපේ සහෝදර සහෝදරියන් අපේ අක්කා වුණා මහන්සියල කටයුතු කළා. අපේ ගමේ අය පුළුවන් තරම් හැකි පමණින් අපේ අම්මට උදව් කළා. සතුටින් ඉන්නට ඔබ හැම දිනෙක උදව් කළා. ඒ නිසා මම ගෙදරින් බැහැරව බොහොම දුර ප්‍රදේශයක අවුරුදු ගාණක් හිටියත් ප්‍රදේශවාසී ස්වාමීන් වහන්සේලා අපේ ඥාතීනුත් ගම්මැසියන් ප්‍රදේශවාසීන් හැම දිනෙක අපේ අම්මට උදව් කළා. ඉතින් ඒ හැම දිනාටමත් අපි පින් දෙනවා. ඉතින් ඔබ ඒ කළා වූ උදව්වට අපි හැමදාම කෘතඥ වෙනවා. ඔබට ආශිර්වාද කරනවා. ඒ නිසා මට ලෝකෙට ගිහිල්ලා මේ වගේ සේවාවන් කරන්න මට ලැබුණේ අපි අමතාට දෙන්න හොඳින් අපේ ඥාතීනුත් ගමේ අයත් බලාගත්තු නිසායි. ඒ නිසා ඒ ඔබ කළා වූ සේවය වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මම ලෝකයේ වෙනුවෙන් ධර්ම වෙනුවෙන් ලෝකෙට කරනවා. ඉතින් ඒක ඔබටත් ගෞරවයක්, ඔබටත් ඒක පින් වැඩෙන දෙයක්. ඒ නිසා මේ උතුම් සද්ධර්මය තව ලෝකයේ බොහෝ කාලයක් පවත්වාගෙන යනට අපට කල හැකි උපරිම දේ අපි ලෝකෙ වෙනුවෙන් කරනවා. ඉතින් ඔබත් ඔබට පුළුවන් මට්ටමේ ඔබේ ගමයට සැලකීමේ ඉඳන් ස්වාමීන් වහන්සේලාට ගරු සැලකිලි දැක්වීමේ ඉඳන් මේ ධර්මයට උපකාර කිරීම ඔස්සේ ලෝකෙට කල හැකි උපරිම දේ ඔබේ ජීවිත කාලය තුර කරන්න බලන්න. ඔබේ නෙත් දෙක සදාටම පීවෙන දවසක් තියෙනවා. අන්නේ නෙත් දෙක පීවෙන කලින් ඔබේ ජීවිතෙන්, ඔබේ දෑතින්, ඔබේ හදවතින් ලෝකෙට කරන්න පුළුවන් උපරිම යහපත සිද්ධ කරන්න. ඒ නිසා මේ අපි ලබාගෙන තියෙන දුර්ලභ බුද්ධෝත්පාද කාලය තුළ අපට හුඟක් හොඳට පින්කම් කරන්න පුළුවන් කාලයක් මේ තියෙනවා. අනේ නිසා මේ පින්කම් කරන්න පුළුවන් කාලය තුළ අපි හැකිතාක් මේ පින්කම් සිදු කරගෙන මේ ජීවිතය සුගතිගාමි වෙලා පරලොව ජීවිතය සුගතිගාමි වන්නට අපි වඩ වඩාත් මහන්සියෙන් කටයුතු කරමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අප නිරස් කරගත් සියලු පින්කම් අප නමින් මිය ගිය සියලු ඥාතීහු විශේෂයෙන් අපේ දෙමව්පියන් වහන්සේලා නන්දාවති වීරතුංග මෑණියන් ගේ පුංචි බණ්ඩා පියතුමා ඇතුළු අපේ සහෝදරයා ප්‍රේම කුමාර ජයකොඩි ඇතුළු එවාගේම අපේ රංජී අයගේ නමින් මිය ගිය පියතුමා එවාගේම මෙතන රැස් වෙලා සිටින පින්නතුන් හැම දෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාතින් වෙත්නම් ඒ හැම දිනෙකමත් හොඳට මතක් කරගන්න. සම්පත් මහත්මාගේ පියතුමා ඇතුළු යම් තාක් ඥාතීන් හිතවතුන් ඔබ නමින් මිය ගොස් ඇත්නම් එවාගේම අපේ ආච්චි සී ඇතුළු ආත්තම මුත් ඇතුළු යම්තාක් අය පින් බලාපොරොත්තු වෙමින් සිටින්නම් මේ පින දැක සුවපත්ියක් යම්තාක් සත්‍යයන් සිටින්නම් ඒ සියලු දෙනාද මේ පින දැක සුවපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මීගේ ඥාතිනටත් පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ රැස් කරගත් සියලු කුසල දහම් සම්මන්ද දෘෂ්ටික දෙවිනුත් අනුමෝදන්ව ඔබ අප හැම දෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයන් බොහෝ කාලයක් රැක දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණිසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. රැස් කරගත් මේ සියලු කුසල් දහම්වල බලයෙන් පින්තුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩා වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතය සුවපත්ව ප්‍රාර්ථනානුකූල උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයම් පන්තා ච නින්භයම් සෝකම් පන්තා ච නිස්සෝකම් හුන්තු සම්බේ පිපානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොහින්තේ වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.